එහෙමනම් අපි මේ හැමෝම පිළිගන්නවා අපේ කල්යාණ මිත්‍රයෝ මේ ඉරිදා උදෑසන සමහරක් ඇටිට සෙන්සුරාදා රෑ මේ ලෝකේ පුරාම ඉන්න කල්යාණ මිත්‍රෝ අපි දැන් අවුරුදු ගාණක් මෙහෙම එකතු වෙනවා. ඒක නිසා අපි මේ අනේක වාරයක් සිද්දෙනවා මේ ඒ පිළිබඳවත් ඒ වගේම සතුටු වුණා අපිට දෙන මේ අනුග්‍රහය පිළිබඳවත් සැලකීමෙන් යුතුව අපි සතියේ තුමාට යොමු අද දවසේ අපට ඒ පිළිබඳව යම් විදියකට ආරම්භයක් ලබා දෙන ලෙස සම්මා සම්බුත් සරණයි. සම්මා සම්බුත් සරණයි. ඉතින් අපිට කටින් හැමෝම තියෙනවා නේද මම කියන්නේ මේ දකමාද කතා කරන කොටත් ටිකක් මාත්මිගේ මයික් එක ඔන් අනේ මයික් එක නම් මියුට් වෙන්න ඕනේ නැත්නම් සමා වෙන්න මට මේකේ මම මේ ටච් කරන තැන වැරදිද දන්නේ මේ මගේ මම ඩිවයිස් එකෙන් ගන්න මේ ෆෝන් එකෙන් ගන්න ඒක මම ටච් කරපුවා මූව් වෙන්නේ නැහැ නේ මයික් එක කොහොමද දැන් හරියද නෑ ඔබතුමිය මේ දැන් ගතාම කතා කරනවා අපිට ඇහෙනවා ඇහෙනවෙන්නේ නැහැ යෝනේ දැන් මොනවද කියන්න බලන්න මේ දැන් මම මේ සත්‍යජිතමා කියලා වචනේ කියන ඔබතුමේ පුළුවන් නම් සත්‍යජිතමා කියලා කියන්න ඕන වචනේ මට ඇහෙන්නත් නම් හරි සත්‍යජිතමා ආ එහුණා එහුණා ඒ කියන්නේ ඔබතුමන් වගේ මයික් එක මියුට් කරලා නැහැ මේ වත්මත් මේ කෝපද මේකේ සයිකන් 6ක් ඔප්ලා තිබ්බා මේක මොකද්ද කියන්නේ දන්නේ නැහැ මම ඒ ඩිවයිස් එක දන්නේ නැහැ හින්දා දන්නේ නැහැ හරි තමයි මොබයිල් ෆෝන් එකකින් කනෙක්ට් වෙන්නේ ආ ඉතින් මේක ප්‍රොඩියුස් කරනවා මම හිතන්නේ. ආහා. ඔව්. හරි. හොඳයි අනිත් තැන් මයික් මුත්තර ගන්න. හොඳයි මම එහෙනම් ඩොක්ටර් මාදව අපි සත්‍ය තුමාට යමු ඉන්නේ. හොඳයි. සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි. මේ සමාවන්නද මාතෘකාව වෙනස් කරන්න හේතු කීපයක් තිබුණා. එකක් තමයි අපි පසුගිය සතිවල මරණ සංඥා සහ අසුභ සංඥා ගැන කතා කළා. ඒතොට දැන් අද ආහාරි පටිකූල සංඥා ඒ සූත්‍රානුකූල වෙනකොට නිරෝධ වාග්ය අපිට එකයි කතා කරන්න තියෙන්නේ. ඒ ගැන කතා කරනකොට අපි කබලින්කාර ආහාරය තමයි ගන්න හිතාගෙන හිටියේ. අසුගිය සතිවලත් ඒක වැඩිපුර කතා කළ නිසා මා හිතුවා සබ්බ ලෝකේ අනිරත සංඥා කියන ඒ සූත්‍රේ නිරෝධ වර්ගයේ හතරවෙනි සූත්‍රය ඒක ගැන ටිකක් හිතලා බලමු කියලා. එතකොට සබ්බ ලෝකේ අනිරත සංඥා දැයි සූත්‍රානුකූල කියනත් එහෙම සබ්බ ලෝකේ අනිරත සංඥා භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංස අපි ඉගෙනගෙන ගත්තා. මේ අර මරණ සංඥා වගේ මේ සබ්බ ලෝකේ අනිරත සංඥා දැන් අපිට මතක් වෙන්න ඕනද? දැන් අපි කවුරුත් කල්යාණ මිත්‍රෝ මේක ගැන දන්න වැඩිපුර කියන්න ඕනේ නැහැ. දැන් සංඥාවක් හැටියට ප්‍රගුණ කරන්නේ ඒ අපට පුරුදු වෙලා තියෙන්නම මේ අර පටිසෝතගාමි වෙනවාට වඩා අනුසෝතගාමි හිතන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ භවයේ නිර්මාණය වෙන විදිහට තමයි හිතෙන්නේ. එතකොට ඒ නිසා මේ සංඥාවල් ඔළුවට පුරුදු කරන්න ඕන නැත්නම් වචන නැත්නම් භාෂා මාධ්‍ය නැත්තම් සිතන සිතිබිලි ක්‍රමයක් අපි ඔළුවට පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරාම යනු ඊට පස්සේ මනසේ අර සමාධිමත් මනසින් ඒක බලන්න පුරුදු වෙනවා සතියින් අවධානයෙන්. ඊට පස්සේ ඒක පඤ්ඤාවට අහු වෙනවා. ඒ පඤ්ඤාවට අහු වෙනවා කියන්නේ ආලෝකවත් තමන්ට තේරෙනවා මේක වෙන්නමයි කියලා. අර එතකොට අර මොලේ සංඥා නැගෙනකොටම මතක් වෙන විදිහට පුරුදු වීම තමයි මේකෙන් අවශ්‍ය වෙන්නේ. ඊළඟට ඒ අපි මේ දවසට කතා කරන දේ එදාට කතා කළාට ඒට අනුයුක්තව තව බොහෝ දේ තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. අපි හිතපු දැන් අසුභ සංඥා ගැන කතා කරනකොට නැත්නම් ආහාරයේ පටික්කුල සංඥා ගැන කතා කරනකොට අපි අනිත් මෙත්තා කරුණා මුදිතා වගේ දේවල් අමතකෙවෙක් කරන්නෙත් නැහැ විපස්සනා අමතක කරන්නෙත් නැහැ ඒක තියෙන අයිදාට ඉගෙන ගන්න කාරණේ ගැන අපි වැඩිපුර අවධානය යොමු කරනවා මොකද මේක කරගෙන යන්නට ඕන නිසා ඒ නිසා ඒ අවධානය යොමු කරන්නේ එක කාරණේකට එදාට ඒක පෙරවන් සරණයි මේ ඒක අපිට භාවිතා කරන්න අවශ්‍ය වෙන නිසා භාවිතා කරන්න පුරුදු කරන්න ඕන ඊළඟ මේ වචන එච්චර වැදගත් වෙන්නේ නැහැ අපි වචනත් එක්ක යන්න අවශ්‍ය නැහැ ඊළඟට කියන්නට දෙයක් තියෙනවා පසුගිය සතිවල සාකච්ඡාවෙන් කල්යාණ මිත්‍ර අප නිසා අපි භවයේ මේ වෙන විට සැලසුම් කරගෙන හමාර වෙන්න ඕන තමන්ට තියෙන්න ඕන අත්දැකීම මම පින් කරලා තියෙනවා ඇති වෙන්න කියන අදහසට ඇති වෙන්න කියලා කියන්නේ තවත් කරන්නේ කොහොඳයි නමුත් මම දැන් ඊරෙන් අනිත් පැත්තට වගේ සැලසුමක් තියෙන්නට ඕන මම කරලා තියෙනවා කියලා සැලසුමක් මේ සැනසෙලි සුසුමක් හෙලන්නට ඒක ඊළඟට භවයේ සැලසුමක් තියෙන්නට ඕන සැලසුමක් කියන්නේ දැන් බය වෙන්න දෙයක් නෙමෙයි අපි හිතමු දැන් සංඥා වශයෙන් අපිට තියෙන මං ඊළඟ මේක අනවශ්‍ය කතාව ඊළඟ ආත්මේ අපි හිතමු මං කියනවා මං ක්‍රිස්තියානි පවුලක ඉපදෙයිද මුස්ලිම් පවුලක ඉපදෙයිද ගම්බින ලෝකෙක ගිහලි ඉපදෙයිද සත්තුන් අපතනක ඉපදෙයිද ඒ වගේ දේවල් එන්ට ඉඳ තියෙනවා ඒ වගේ සිතිවිලි තියෙන බව තේරෙනවා අපිට නමුත් භවය සැලසුම් නම් විපස්සනා ඥානය අත්හැරෙන්නේ නැහැ. ඊළඟ සතර අපායෙන් විනිමුක්ත වෙන්න සම්පූර්ණ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඒක තමයි මේ භවය සැලසුම් කරනවා කියන්නේ. බිය කියන එක තියාගන්න හොඳ නැහැ. මොකද තථාගත ශාසනයක් අපිට ලැබිලා තියෙන අපි උන්වහන්සේ ගමන් මාර්ගයට යන ගින් තියෙනවා. ඒ නිසා ඒක ඊළඟට කොහෙන් හරි එතෙන්ට ඇදුම් කනවා මේ පුරුද්ද කියන එක මම පුංචි කතාවක් කියන්නේ මාතෘකාවට එන්න කලින් මේ දැන් අර ජෝතිපාල ඒ තරුණයාට යාළුවෙක් හිටියා හොඳම කල්යාණ මිත්‍රේ ඝටිකාර දැන් ඝටිකාර ඒ කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ හොඳම උපස්ථායක බොහොම දුප්පත් කෙනෙක්. නමුත් උන්වහන්සේ ගෙදෙට්ට ගිහිල්ලා ඒ කුසියට ගිහිල්ලා තපාත්‍රයට කෑම බෙදාගෙන යනවා. ඒ තරම් හිතවත්වල හිටියා. ඒතකොට හිතන්නේ මේ බුද්ධ භාවය කියන එකේ ඒ වගේ. එයා දවස් ගාන සතුටු වෙනවා. ඒ ගැන බුදුහාරු මා මෙච්චර විශ්වාස කළා නේද කියලා. එතකොට එයාගේ හොඳම best friend අඹයාලුවා තමයි ජෝතිපාල ඉබ්‍රාහ්මන තරුණයා. මෙයා යාළුවාට බොහෝ විට කියනවා යම් බුදුහාමර හම්බෙන්න මෙහෙම ඉන්නවා කෙනෙක්. එතකොට යා අවඥා කරන එකයි කරන්නේ. අවඥා කළා. මට ඔය ශ්‍රමණයන් දැකීමෙන් වැඩක් නැහැ කියලා. නමුත් අන්තිමේදී ඒ යාළුවෙක් හැටියට අර අපි දන්නවා එයාගේ කොණ්ඩෙන් අල්ලලා කියවන ආපු ගමන් කවුරුත් කොණ්ඩෙන් අල්ලන්නලු සම්ප්‍රදාන කූලව ඉබ්‍රාහ්මන තරුණයාගේ කොණ්ඩෙන් අල්ලලා යාළුවා කියන් මම එදගෙන යනවා කියලා. එතකොට එයාට හිතුණා මෙහෙම කරන්න තරම් ඒ තමන්ගේ ඒ අඹ යාළුවා මොකක් හරි තියෙන්න ඕන විශේෂයක් කියලා ගියා. එතකොට ඊට පස්සේ එයා පැවිදි වුණා. එතකොට කටේ කතාවේ හැටියට දන්නවා එයා තමයි ඊළඟ සම්‍යක් සම්බුද්ධ වෙන්න පරිපූර්ණ මහ බෝසත් කියලා. දැන් බලන්න ඒ කතන්දරේ ගත්තාම ඒක හිතන්න තියෙන්නේ ඒක වෙනසක් ආවත් මේ අර ඒ ස්වභාවයකය දුම් කන මොනවාරි ක්‍රමයකට ඒ සංඥා විසින් අපි නිසා මගහැරෙනවා. නමුත් ඒකයි අර අදිෂ්ඨාන කරන්න ඕනේ කියන්නේ. පුණ්‍ය චේතනාවක් අවසානයේ අපි කියන්නේ ප්‍රාර්ථනා කරනවා කියලා, නිර්ආමිෂ ප්‍රාර්ථනාවක් කරන්න ඕන කල්යාණ මිත්‍රයන්ගෙන් ඉවත් නොවේවා කියලා. දැන් එතකොට දැන් අපි බැලුවාම තැන් තැන් වල හිටපු උත්තමයෝ කොහොම හරි දැන් අර චරිත කතා කියනකොට භික්ෂු භික්ෂුණීන් ගැන මේ කාලේ ඉන්නේ නැත්තුණත් ඒ ගමන් මාර්ගයේ හිතා ගන්න බැරි විදිහට ඒක ඇදුම් කාලා එතෙන්ට ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සොම්නස, ඒ තෘප්තිමත් බව, තෘප්තිමත් බව කියන්නේ හා මට හරි කියලා තමන් මේ අතිමානයකට හෝ අදිමානයකට එනව නෙවෙයි. ඒ දෙකට නැවි කුසල පූර්වක අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒක අපි මතකෙ තියෙන්න ඕනේ. එතකොට අපිට ලොකු සැනසෙල්ලක් තියෙනවා. ඒ නිසා භවයේ සැලසුම් සහගත කරන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට මම ආදරෙන් කියුවේ මේ පසුගිය සතියේදී විශේෂ සාකච්ඡා නිසා ඔළුවට යන හින්දා මම හිතුවා මම සාකච්ඡා කරන්නම් කියලා. ඊළඟට මේ කතා කරන කිසිම දෙයක් අවසාන පරමාර්ථයන් උදෙසා යන මාර්ගයක් මිසක් ඒවා මේ තීරියක් තිබේ කාර්යවත්. ඒ කාර්යවත් තීරියක් නෙවෙයි මේ. ඒකත් අපි මතක තියාගමු. කතමාචානන්ද සබ්බ ලෝකේ අනිබිරත සංඥා කියලා අද අනිබිරත සංඥාව විස්තර කරනකොට බුදුහාමුදුරුව අපිට අපි දන්න මේකේ තමයි ගිරිමානන්ද සූත්‍රය දේශනා කරපු. එතකොට යේ ලෝකේ උපායුපාදාන චේතසෝ අදිෂ්ඨාන අබිනිවේෂානුසයා තේ පජහන්තෝ විරමති නේ උපාදියන්තෝ. ඒක තමයි සාමාන්‍ය අනිබිරත සංඥාව විස්තර කරන විදිය. එතකොට දැන් අනිබිරත සංඥාව භාවිතා කරොත්, වැඩිපුර පාවිච්චි කරොත්, නිතර නිතර මේකට ආවොත් එහෙම මහත්ඵලයි මහානිසංසයි මේ සූත්‍රයේ කියන හැටියට. එතන අනිබිරත සංඥාව කියන්නේ මොකක්ද කියලා විස්තර කරන් තමයි අපි දැන් ගිරිමානන්ද සූත්‍රයෙන් ගත්තේ. යේ ලෝකේ උපාවිපාදාන චේතසු. මේ ලෝකේ මොනවා හරි තියෙනවා නම් උපය. උපේ කියන්නේ ලං වෙනවා. අපි ලං කරගනිමින් තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම දන්නවා. දැන් ඒතොට excuses හදාගන්න එපා. අපි ගිහි, අපි පැවිදි, අපි අම්මා, අපි තාත්තා, ඒක දැනට මේ පැය දෙකට අමතක කරමු. ඒ වගේ කී සම්පූර්ණ කෙරෙන්න ඕන. ඒක මික මේ තීරියක් හැටියට ගන්නව නෙවෙයි, කෙරෙන්න ඕන නම් මේක කෙරෙනවා කියන එක. ඒ උපය යේ ලෝකේ, මේ ලෝකේ අපි ලං කර ගැනීම තියෙන එක්ක අපි ලං කර ගන්නවා, නැත්නම් අපි යමකට ලං වෙනවා. ඕනම දෙයකට, ඒක වස්තුවක් වෙන්න පුළුවන්, සංකල්පයක් වෙන්න පුළුවන්, පිරිසක් වෙන්න පුළුවන්, මොනවා හරි. යේ ලෝකේ උපය උපාදාන. උපාදාන කියලා කියන්නේ අපි දැනට කියමු ඉන්ධන වගේ දෙයක්. එහෙම නැත්නම් අර ඉලෙක්ට්‍රික් අර ස්කෙලේටර් දෙන්නේ අපිට උඩට යන්න දෙහාට මට ඒක වගේ ලේසියෙන් ජන්ද ඒක නැග්ගහම එතෙන්ට යනවා ලං වෙලා වගේ. ඒක නැගල යන්න පුළුවන්. උපාදාන කිව්වේ ඒකයි. ඒ අපි කියන දැඩි බල්ලා ගන්නවා කියලා සිංහලින් එක තේරුම් ගන්නනේ ඊට වඩා වැඩිපුර ගන්න පුළුවන් වෙන්නේ ඒකේ මත නැගල යන්න තමයි තියෙන්නේ. අර ගිනිසුල උපාදානේ වායුව කියලා බුදුහාමුදුරුවෝ පොට්ටපාද සූත්‍ර දෙවි විදිහට මගේ පැවැත්ම යන්න මං එක්තරා දෙයක් හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒක තමයි මං යන්නේ දෙන්න. ඒ භවයක් හදාගෙන ද උපාදාන කියනකොට භව තියෙනවා එතනම. උපාදාන කියන එකත් එක්කම භව වෙනවා. මෙතන. මේ මරුණට පස්සේ යන කතාව නෙවෙයි කියන්නේ. දැන් මෙතෙන්දී ඒක වෙනවා එතකොට. එතකොට දැන් අපි හිතමු දැන් මේ ධර්ම සාකච්ඡාවට එන්ට කොම්පියුටර් ඕන් කියලා. එහෙම නැත්නම් තියෙන ඩිවයිසස් මොනවා හරි ඔක්කොම ජාති ලෑස්ති කරගත් ස්කයිප් එක හදාගත්තේ ඒ මේකට එන්ට තියෙන උවමනාව. ඒ උවමනාව විසින් මේක හදලා දුන්නා. ඒ වගේම තමයි භව පැත්තට තියෙන උවමනාව විසින් මේ මාර්ගය අපිට සකස් කරලා දෙනවා. දැන් අපි ඉන්ද්‍රිය හැමතක් කරන්නත් හොඳයි. ඒ ආයතන, බාහිර ආයතන, අධ්‍යාත්මික ආයතනත් එක්ක තමයි මේ කියන්නේ. එතකොට යේලෝකේ උපයූපාදාන මොනහරි ලංකර ගැනීම සහ අල්වා ගැනීම නැත්තම් ඉන්දන වශයෙන් එක එක දේවල් තබා ගැනීම තියෙනවා නම් ඒවා චේතසෝ අදිත්තාන අබිනිවේස අනුසය හිතට අයිති තියෙනවා ප්‍රාර්ථනාවන් මොනහරි මේ විදිහට වෙන්න ඕන මේ විදිහට හිතෙන්න ඕන කියලා ඒක කාම සංයුක්තවත් වෙන්න පුළුවන් නෙකම සංයුක්තවත් වෙන්න පුළුවන් ඒතකොට දැනට අපි දුක් තියෙන පැත්ත දේවල් අයින් කරන්න තමයි හදාන්නේ ඒ වෙනුවට මේ හොඳ සංඥා ඇති කරගන්න හදාන්නේ මේක මේ සංඥාවක් කියලා මතකෙ තියෙන්න ඕන ඒ සංඥාව ඔලුවට තියාගන්න අදිත්තාන කියන වචනේ ප්‍රාර්ථනා කියන වචනේ හොඳයි අර ධාතිබංග සූත්‍රයේ මේ චතුරාදිත්තානෝ කියලා එයා ඒකෙන් තමයි යන්නේ ඉස්සරහට ඒ විදිහට අභිනිවේශ කියලා කියන්නේ යම්කට මං සෙටල් ඩවුන් වෙනවා ඒකේ ගිහිල්ලා වාඩි වෙනවා පුටුවක වාඩි වුණා වගේ ඒ යමක් තේරුම් අරගෙන ඉන්ද්‍රිය සම්තෘප්තියක් වෙන්න පුළුවන් ඒක මානසික සම්තුෂ්ටියක් වෙන්න පුළුවන් ඉන්ද්‍ර හයෙම මොකේ හරි ඒකට ගිහිල්ලා මං ඒකට අර අප ජීවිතයේ මේ ඇඩික්ෂන් එකක් ඇති කරගන්නවා කියලා ඒ විදිහට ඒක තමයි ඊට පස්සේ මට රිලැක්ස් වෙන්න තියෙන තැනක් හැටියට මං හදාගන්න මේ සෝෆාවක් වගේ ඒ සංකල්පය තුල ඒ රූපය තුල ඒ ස්පර්ශය තුල මං නවතිනවා ගිහිල්ලා ඒ ස්පර්ශ කාමයට කෙකෙන්නේ. එතකොට මේ ලෝකේ උපාවිපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසයා අනුසය කියන එක දැන් දන්නා. දැන් අපි අර ආහාර පටික්කුල එහෙම නැත්නම් අසුභ සංඥා වගේ ගැන කියනකොට අපි දන්නවා අප එක එක දේවල් වලට ඇලුම් කළා. එහෙන් පෙනෙන ජාති වලට කණින් කනට ඇහෙන જાති වලට නාසයට දැනෙනවට එයි ප්‍රියමනාප දේවල් වලට අපි ඇලුම් කරලා තියෙනවා දිවට දැනෙන જાති වලට කායට දැනෙන ස්පර්ශ වලට මනසට මනසින් හිතන මනෝමය ලෝක වල වලට අපි එහෙම ඇලුම් කරලා තියෙනවා දැන් මේ අවුරුදු අපි හිතමු මෙතෙන් කවුරුත් අඩු ගණනේ 40ක් විතර වෙති කියලා මං හිතනවා මේ නැත්නම් සාමාන්‍යයෙන් මං අනුමාන කරනවා පමණයි. ඒකට 60ක් 70ක් 40ක් 50ක් 10ක් 15ක් 10 15 නෑ. ඒත් අපි කලක් තිස්සේ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. අපි ඔක් කළා. ස්තුප්ති වෙන චිත්‍රපටි බැලුවා කියලා හිතන්න, සංගීතය ඇහුවා කියලා හිතන්න, ස්පර්ශ කාමයේ ලැබුවා, කැම කෑවා, කැමැති જાති, එක එක උත්සවවලදී නැත්තම් ගෙදරදී හැමදාම එකක්ද කරලා තියෙනවා. ඒව අමතක වුණා. දැන් ඒව මතකනේ මං කොයි වෙලාවද මේ කෑම කෑවේ. මං මේ සලාඩ් එකේ මේ අයිස්ක්‍රීම් එක මේ ස්පර්ශයේ වින්දේ මේ සින්දු ඇහුවේ මේ රසය ලැබුවේ මේ සුවඳ ආග්‍රහණය කෙරේ කොයි වෙලාවද කියලා දන්නේ නැහැ දැන්. මේ අවුරුදු 60ක් 70ක් 30 50ක් 30 ඔක් කරලා තියෙනවා. අපි 1962 මං එහෙම දෙයක් කළා කියලා මාර්තු මාසෙ පෙබරවාරි මාසේ 72 අද පෙබරවාරි මාසේ 13 14 වෙනකොට එහෙම කළා කියලා හිතන්නකෝ. එතකොට ඒක මතක නැති වුණාට අර ඒ වින්දනයත් එක්ක ඒ ඇහැට ආපු වින්දනේ ඇහත් එක්ක ගිය වින්දනේ කනත් එක්ක ගිය වින්දනේ රූප සමග ශබ්ද සමග ගන්ධ සමග රස සමග ස්පර්ශ සමග මනෝමය චේතනා සමග ආපු ඒ වින්දනය එකතු කරගන්න ආපු සංඥාවක් තියෙනවා. ඒ සංඥාවට මගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරමින් හිටියානම් ඒක බ්ලැක් හෝල් එකක් වගේ, එහෙම නැත්නම් වයිට් හෝල් එකක් වගේ, නැත්නම් මැග්නට් පවර් එකක් වගේ මේකේ තැන්පත්ව තියෙන බලයක් ඇතිනවා. ඒක තමයි අනුශය කියලා කියන්නේ. එක භවරාගාංශ කාමාංශ පටිඝාංශ මොන හරි අර ඒ ශක්ති වර්ධනය වෙලා තියෙනවා. ඒ ශක්තිය මත තමයි දැන් ක්‍රියාකාරකම් කරන්නේ. ඒ අඩු වුණා නම් ඒ අඩු ක්‍රියා කාම අඩු ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂය අඩු වෙලා තිබුණා නම් ඒ වගේ තැන්වලදී දැන් අඩු ද්වේෂයෙන් තමයි ඒ ෆීල්ඩ් එක දැන් ඇත්තට මේ ද්වේෂය පෝෂණය කරන්න හයියක් නැහැ. මොකද අනුෂය දැන් ඒවා ඉවර වෙගෙන යනවා. නමුත් අර කාලාන්තරයක් තිස්සේ අපි දැන් භව කෝටි කල්ප කෝටි ගණන් තිස්සේ තිබුණායි කියලා හිතමු. එතකොට ඒක නතර කළා අපි හිතමු මේ ජීවිතේ මේ දශක කීපයක් මේක කළා නම් ඒ ශක්තිය ඒ මැග්නට් ෆීල්ඩ් එක දැන් තියෙන තද්දටම කාමරාගානුසය පටිඝානුසය අවිජ්ජානුසය භවරාගානුසය වගේ එක එක වර්ග වලින් මේක තියෙනවා. ඒක තමයි මගේ දැන් බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එක කියලා. ඒක තමයි මගේ ඔයිල් ෆීල්ඩ් එක දැන් තියෙන්නේ. ඒකෙන් තමයි මම මේ ඔක්කොම දැන් පම්ප් කරලා ගන්න එක. ඒක එන්නකොටම එනවා. ඒ නිසා තමයි මේ සංඥා පුරුදු කරන්ට කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, සම්්‍යක් සම්බුදුරජාන් වහන්සේ, අපේ තථාගතයන් වහන්සේ. උන්වහන්සේට නමස්කාර කරන්ට මේක කියලා දුන්නාට. අපිම අපේ අපහාර අවස්සලා බලන්න මේ හදන්නේ තුර. එතකොට ඒ චේතසෝ උපය දැන් අපි අප් කරනවනේ ඒ උපය එක ලං වෙනවා නැත්නම් ලං කරගන්නවා ඒක මං ලං වෙනවා නැත්නම් ඒක මට ලං කරගන්නවා ඒ දෙක එකක් කරගන්නවා උපාදාන ඒ ඉන්ද්‍රිය ගෝචර හැම දෙයක්ම මට ඉන්ද්‍රියක් බවට පත් කරගන්නවා මේක මේ භවයේ යන්න මං කියලා මං කෙනෙක් හදාගෙන ඉන්නවා නම් එයා ගිනියන්ද ඊට පස්සේ චේතසෝ හිතේ තියෙන එකතරා අදිඨාන අබිනිවේෂ අනුසය. එක එක වර්ගෙ ඩිටර්මිනේෂන් තියෙනවා. භාවිතා කරන්න. ඒවා ලෞකික ලෝකයේ හෝ අලෞකික ලෝකයේ ඕන එකක්. ඒකෙන් තමයි මේ ගමන යන්නේ. එනිසා අබිනිවේෂ අනුසය. ඒකට බැහැගෙන ඉන්නවා. ඒකේ පදිංචි වෙනවා. ඒ නිකම් සිත වෙන්න පුළුවන්, ගේහ සිත වෙන්න පුළුවන්. ඒක පේක අනුසය හැටියට පස්සේ තියෙනවා. එතකොට මේකෙදි කියන්නේ බුදුරජාන් වහන්සේ ඒවා තේ පජහන්තු සමහර පොත්වල විහෙරති කියලා තියෙන්න පුළුවන් විරමති තියෙනවා. ඒවා අයින් කරනවා අර අදිෂ්ඨාන අභිනේස කියලා මම කියලා කියන අර මම අතුරුදහන් වෙනකොට මම කියන එකන දිලිසෙන්ට අර ග්ලෝවම් කෙනෙක් වගේ මන්ද මං ඒ වගේ කලාමන්දිරයක් වගේ මගෙන් දිලිසෙන අමුතු ಜಾති ප්‍රොස්පරස් ආධ්‍යාත්මික ප්‍රොස්පරස් ටිකක් එයි කියලා මං හිතන්නේ. අනිත් අයට පේන්න මගේ මං දිලිසෙන්නේ නැහැ ඒතකොට. ඒවා අයින් කරමින් විරමති විරමති කියන්නේ ඒවට ඇල්ම අඩු කරගන්නවා. ඒ වචන හලහලා ඒකෙන් මම ඒකත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ. ඩිස්කනෙක්ට් වෙනවා. නේ උපාදීයන්තු. ඒවා ලං කරගන්න. ඒ කියන්නේ මම කියන එක නා හදාගෙන යාට ඉන්න ඕන જાතිය වඩා සම්තුත්තු පුද්ගලෙක් හැටියට, තෘප්තිමත් පුද්ගලෙක් හැටියට, අනිත් එක්ක නාට වඩා වැඩගත් කෙනෙක් හැටියට. මේ ලෝකෙ කොමෙතොට අනිත් එක්ක නාට වඩා වැඩගන්නේ බිලියන ගාන ඉන්නවන හතට. එනිසා මාත් ඒ වගේ කෙනෙක් ඒතොර මේ පෘථිවිය තුල ඔය කියන්නේ මිනිස්සු කියන කොටස ඇතුළ. ඊට එහා තවත් පුළුවන් ඒතොර. එතකොට මේ විඥානය කියන සවිඥානික தত্ত্বය පාවිච්චි කරන ඉන්ද්‍රියය නිසා අසත්‍යමනසිකාර නිසා යෝනිසෝ මනසිකාර නැති නිසා සිද්ධ වෙලා තියෙන්නේ මේවා එකතු කරමින් යනවා. දැන් බුදුහාමර කියන්නේ මේකට දැන් සංඥා මේ වශයෙන් අනබිහත සංඥාවක් ඇති කර ගන්න ඕන. සබ්බ ලෝකේ අනබිහත සංඥාව. මුළු ලෝකයේ මෙතන මුළු අපි දැන් ඒතර ඉන්ද්‍රිය ලෝකයක අපිට ගෙනෙන්න ඕන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධත් තියෙනවා. නමුත් ඒක ඔක්කොම ඉන්දන සපයන්නේ අර මේ ආයතන හැට එක්ක ඇති කරගන්න සම්බන්ධතාව මත. එතකොට මේක මේ අනබිරත් සංඥාව යලි යලි හිතට මතක් කර දුන්නොත් ඒක තමයි භාවිතා කරනවා කියන්නේ. භාවිතා කරනවා කිව්වේ ඒකයි. දැන් මේක මට කරන්න පුළුවන්ද? මම බිරිඳක්, මම ස්වාමිපුරුෂයෙක්, මම කාර්යබහුල කෙනෙක්, මට තාම දරුවෝ ඉන්න මේත්තට මෙයක් කරන්න ඕනේ. ඒ ඒ ඒ සැලසුම් ඒවා එහෙමම තියෙනවා. ඒවා අඩු කරගන්නවා කියන කතා නෙවෙයි. නමුත් මට කරන්න පුළුවන් හරියක් තියෙනවා. ඒ කරන්න පුළුවන් හරියට මම විවෘත වෙනවා. මගේ සතිය විවෘත කරගන්නවා. ඒ ඉන්න තත්ත්වය මේ ගෙදර මේ නිලය සහිතව මේ බැංකු ගිණුම සහිතව මේ පදවිය සහිත මේ තත්ත්වය සහිතව ඉඳෙද්දී මට කරන්න පුළුවන් හරිය උපරිමෙන් කරනවා මම බුදුහන්ට ආදරේ නිසා. මේ අවස්ථාව මට ලැබිච්ච නිසා. මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ඵලයක් ගන්න ඕන නිසා. මේ මිනිස් මොළයෙන් වැඩක් ගන්න උන් නිසා කියලා ඒ අදිෂ්ඨානයත් එක්ක මේක වැඩි කරගන්න. ඒකයි බුදුහාමරෙතෙන්දි කිව්වේ ඒක. අපි දැන් මේ ආපු ක්‍රමය දන්නවා. කොහොමද මේක අපි දිගට දිගට ආවේ කියන එක. එතකොට බහුලී කතා බහුල් වුණොත් එහෙම මහපලයි මහානිසංස. කොහොම වැඩියොත් ඊට පස්සේ කතම් භාවිතා භික්කවේ සබ්බ ලෝකේ අනුබිරතහඤ්ඤා බහුලී කතා හොති මහපලා හොති මහානිසංස. ඉද්දි භික්කවේ සබ්බ ලෝකේ අනබිරත සංඥා සහගතං සති සම්බුද්ධංගම් භාවේති. දැන් එක මතක් වෙනවා අපි මේ සති ඒ කියනකොට මේ බුද්ධංග හතට කියන හැටි. එතකොට අසුභ සංඥාවත් බුද්ධංග හතත් එක්ක මිශ්‍ර කරගෙන යනවා. සබ්බ ලෝකේ අනබිරත සංඥාවත් දැන් මේ වචන කියනකොට එන්නේ අපේ අපට එන්නේ භවයට ඇලුම් කරන නිසා මේක නෙගටිව් දෙයක් කියනවා කියලාමයි. ඒ නිසා තමයි මේ නොවෙන්නේ මේ සම්පූර්ණ පොසිටිව් සම්පූර්ණ ධනාත්මක චින්තනයක් මෙතන තියෙන්නේ. මොකද මෙතෙන්දි ඒ සබ්බ ලෝකේ අනබිරත සංඥාව සහගතං සති සම්බුද්ධංගම් භාවීති. මගේ සතියට අහු වෙනවා මේක. සතියෙන් මා දකිනවා මං කොහොමද මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව අර උපේ උපාදාන චේතස අධිතාන අභිනිවෙස අනුසේ කියන ටික ලෝකයක් එක්ක මිස කරගන්න නැතු අන්පග් කර කර අන්පග් කර කර නැත්නම් මේකේ අර බෙල්ක්‍රෝ එකක් ගලවනවා වගේ එලිචෙලිච බෙල්ක්‍රෝ ගලවනවා වගේ නැත්නම් ෂිප් එකක් ගලවනවා වගේ නැත්නම් අයිලට් ගලවනවා වගේ නැත්නම් ඒ සේෆ්ටි පින් ගලවනවා වගේ බුතන් ගලවනවා වගේ එකින් එක ගලවනවා. හරියට මේක නිදහස් කරගන්න පෙට්ටියක් ගලවනවා මොන හරි පාර්සලයක් ආවම ඒක ගලවනවා වගේ ඩිංගෙ ඩිංග ගලවනවා. එතකොට මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා සහගතං ධම්මවිචේ සම්බුද්ධංගම් භාවේ. දැන් අර සංඥාම සබ්බ ලෝකේ අනබිරත සංඥා අර අසුභ සංඥා තිබුණා වගේ මේක ඔළුවට දාන්න ඕන මතකයක්. පර්සෙප්ෂන් එක සංඥාවක් පාඩමක් මේක. මේ පාඩම ඔළුවට කියලා දෙදී හැබැයි ඒක ධම්මවිචයත් එක්ක සම්බන්ධ කරගන්න ඕන. නැත්නම් ડિප්‍රෙෂන් ගන්න හොඟක් ආයෙ. නැත්නම් උද්දච්චයට යනවා. නැත්නම් වැඩිපුර කුකුච්චයට යනවා. ඒ ඔක්කොගෙම අයින් වෙවි. ධම්මවිචේත ඊට පස්සේ විරිය සම්බොජ්ජංග වලට උන් ඊට පස්සේ යලි තීපත් කරන්නට මොකද අපිට මගහැරෙම දේ තමයි පීති සහ පස්සති සම්බොජ්ජංග සහගතං මේ ඒ බහ ඒ සබ්බ ලෝක අනුබිද සංඥාව ඒවත් එක්ක මිශ්‍ර කරගෙන වද හැබැයි නිබ්බාණයට අනුකූල ඒකට දුන්නු ඒ වචන ටික අපිට මතක් වෙන්න ඕන විවේක නිසිත විරාග නිරෝධ ඔසග්ග පරිණාමීව ඒක හොඳ වචන මම ඉගෙන ගත්තා විවේකයේ නිස්සිතව එතකොට අහවලා කරනවා කියන එකම පොද වැරද්ද අපිට පුළුවන් නට සතියක් කරන වෙන අහවලා සතිය නෙවෙයි මේ අහවලා කරලා තින්න ශ්‍රීලංකාවේ මහනුවරින් නැත්නම් කොළඹින් නැත්නම් කුණෑකින් නැත්නම් අම්පාරින් නැත්නම් ඇමරිකාවේ නම් කැනඩාවේ නම් ඒත පළාත මේ ප්‍රොවින්ස් එකේ අහවලා එහෙම ඉන්නේ නැහැද අන්තත් කිසි තැන සැසඳුනොත් අඩු වෙලා යනවා පරිස්සම් වෙන විතරයි කල්යාණ මිත්‍රොත් එක්ක නම මේක හැමතිස්සෙම භාවිතාව වෙන පිපිපසද්දෙවිල උපේක්ෂා සම්බුද්ධංගයක් තියෙනවා එතකොට ඔය හතත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේක වැඩෙන්නේ බුද්ධංග හතත් එක්ක මිශ්‍ර වෙලා උපේක්ෂා සම්බුද්ධංගයත් එක්කත් මිශ්‍ර වෙන බව මට තේරෙන්න ඕනේ එතකොට තමයි මේක අර මේ සංඛාර උපේක්ෂා ඥානෙට එනවා අන්තිමේදී හොඳයි එතකොට ඒවම් භාවිත මේ විදිහට පුරුදු කරපු සබ්බ ලෝකේ අනුබිරත සංඥාව. දැන් මේ පාලි වචනේ තේරුම් ඒක ටෙක්නිකල් ටර්ම් එකක්ද? ඒකින්ද ඒක දැන් අපිට මේ ඔළුවේ තියෙන්න ඕන මේකයි මේ කතා කරන්නේ කියලා. මේක වැඩුවොත් මේ විදිහට මහතු අත්තා සංවත්තති මහතු යෝගක්ඛේමාය සංවත්තති ලකු නිර්භය භවයකට එනවා සංක්‍රික එකකට ආවා මහතෝ සංවේගාය තමන් උද්වේගයක් ඇති කර ගන්නවා ගැම්මක් ඇති කර ගන්නා මේක ලිප්පින් ලබා ගන්න ඕන මේ නිබ්බානාය කියන්නේ අර ජන අර අප කලිමිකේ භවයේ සැලසුම් සාගත කරගෙන අමාර වෙන්න ඕන 2013 කියලා අපි උළුවට ගත්තොත් එහෙනම් දැන් 2016 නේ අපි 2010 ඉඳන් මේ කියව මේ සැලසුම් සාගත වෙලා තියෙන දුන් මේ වර්ෂවලදී. දැන් 16ටත් ඇවිල්ලා දැන් තියෙනවා. ඒ සම්මුතියට අනුව. මහතෝ සංවේගාය සංවත්තති මහතෝ පාසු විහාරාය සංවත්තති. ඊට පස්සේ ලොකු පහසුවක් වෙනවා. හරියට ඇවිදලා ගෙදරට ආවා. දවස පුරාම කාර්යාල ගාන ගිහලා මොන හරි හදා ගන්නට ડોකියුමන්ට්ස් හදා ගන්න සමහරට අපි යන්නේ තැන් තැන් වලට යන්න වෙනවා. ඒ ඔක්කොම තින් බැංකු ලයින් එකේ ඉන්න වෙනවා සමහරි වගේ ડોකියුමන්ට්ස් වල මොන හරි ෆැක්ස් හරි දෙවලා තියෙනවා. ආයෙව හදා ගන්න ඊට පස්සේ දොස්තර මහත්තයා ළඟට යන්න ඕන ඔක්කොම කළ ගෙදර ආවයි කියලා සැන්දෑව හැටිතර ආවට පස්සේ තපත්තු මේස් කලවලා ගෙදට අඳින හොඳ සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන මල් එහෙම පැත්තකින් තියලා හොඳට වුණොත් ටිකක් නාල වතුර එකක් බීලා බුදුහාඳුරු දිහා බලලා ගුරුතුමා දිහා බලලා සැනසුමක් කියනවා වගේ දරු ඉන්නවා නම් දරු දිහා බල්ලා දැන් කොහොමද කන්න ඕන නේද කායික ඒවද කියලා කොහොම දරු දිකනවනේ ඔක්කොම කරලා නිදහස් වෙනවා වගේ ලොකු පහසු විහාරයස එයක් සඳහා පිහිට වෙන මේ සංඥා භාවිතා කළා. එතකොට ඊළඟට අර ඒවා කිවගේ මේ විදිහට භාවිතා කරොත් එහෙම දින්නම් පලානම් අඤ්ඤතරම් පලම් පාටිකංක මේ ප්‍රතිඵල අවසාන ප්‍රතිඵල දෙකක් උදා වෙනවා. ditthi veda me anya ඒ කියන්නේ පරම සත්‍ය අවබෝධය වෙනවා. එහෙම නැත්නම් සතිවා උපාදි ශේෂ අනාගාමිත. ඒක භවතණ්හ වගේ දෙයක් හදා ගන්න බැරි නොත් අනාගාමිතාව සඳහා ඒක යොමු වෙනවා. අපිට මෙහා තියෙන unfoldings ගත්තොත් එහෙම පිපෙන ධාති ගත්තොත් සත්‍ය අවබෝධ සඳහා මෙන්න විකසිත වීම හතරක් තියෙනවා අපිට. ඒකකට හරිපත් වෙන්න පුළුවන්. ඒකයි සැලසුම් සාගත වෙන්න ඕන කියන්නේ. මේක අපට කරන්න පිළිවන් දෙයක්. ගිහි බව, පැවිදි බව ඒවට බාධා නෙවෙයි. මාතෘ භාවේ, පීතෘ භාවයකට බාධා නෙවෙයි. බැංකු ගිණුම, කාර් එක, ගෙය, බිල් ගෙවීම මේකට බාධාවක් නෙවෙයි. අර අනවශ්‍ය පැටලී ටික ටික අයින් කරගන්න එක තමයි හපංකම වෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි. අපටත් ඇහින්ද කල්යාණ මිත්‍රයන් මිත්‍රයන් බණ කියන්නේ බුදු සරණයි. බොහොම පිං බොහොම සතිය තුමා හැමදාම වගේම අපිට බොහොම ලස්සනට බොහොම සරලව අපිට ඒ ආරම්භය ලබා දුන්නා. මම ජයන්ත මහත්තයාට යොමු වෙන්න ඉස්සෙල්ලම තව ටිකක් මේක අදහසකින් හෝ ප්‍රශ්නකින් අපිට එකතු වෙන්න කියලා සම්මා සම්බුදු සම්මා සම්බුද්දමයි හැමෝටම ඇත්තම සත්‍යතුමා බොහොම හොඳින් අපිට තේරුම් කරලා දුන්නා අපේ භවයේ සැකසුම් කරගෙන ඉන්න ඕනේ කියලා මේ වෙනකොට නැත්නම් අදත් අපි කරලා නැත්නම් වහවහම මේ භවයේ සැකසුම් කරගන්න කියන එක තමයි මට නම් ඇත්තටම හිතකරගනි කියලා ලොකුම දේ මම හිතනවා අපි කල්‍යාණ මිත්‍රයන් වශයෙන් සෑහෙන කාලයක් මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඒ වගේම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් අපි යම් ආකාරයක ඒක වැඩිගත් කම් මේ පොරක් අවබෝධ කරගෙන ඉන්නවායි කියලා ඉතින් ඒ தත්ත්වයේ යටතේම අපිට මේ අද සාකච්ඡා කරපු සබ්බ ලෝකේ අනුභව සංඥා කියන කොටසට හිත යොමු කරන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් සෑහෙන දුරකට දැන් අවබෝධයක් තියෙනවා මේ කාම සම්පත්තියෙන්, එහෙමත් නැත්නම් මේ ඉන්ද්‍රිය පිනවීමේ නඹරුව කියන්නේම අපි නිවනින් ඈත් කරන දෙයක් කියන එකේ කියම් කිසි ආස්වාදයක් තියෙන බව පව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඊට පසුපස තිබෙන ලොකු ආදීනවය අපි කවුරුත් දැන් දන්නවා. එන නිවනින් ඈත් වීමට තමයි ඒ ආස්වාදයේ කියන එක බලපාන්නේ කියලා. ඒකට ඇලුනොත් එයිමයි පදිංචි වෙන්න ගියොත් අපේ තව තවත් අනුශේධ ධර්ම වැඩි වෙනවා, ආශ්‍රව වැඩි වෙනවා කියන එක අපිට හොඳින්ම පැහැදිලි වෙනවා. සරලම උදාහරණයක් තමයි තා වැරදිලාපත් අපි විශේෂයෙන්ම මේ දවස්වල බණ අහනකොට වගේ දේවල් නිය අන්තර්ජාලයෙන් නිතරම කියවෙනවා. නමුත් අන්තර්ජාලයට ගිය වෙලාවට අපිට බණ අහනකොට සමහර විට අපේ ඇති වෙනවා කාම සිතුවිලි ඇති වෙනවා. යම් කිසි විදිහකට මේ ධර්මය අහන වෙලාවේ මේ ධර්මය අහගෙන යනකොටත් සමහරට ඇතිවීමක්, එහෙමත් නැත්නම් ඒ ගැන හිතේ පොඩි මැලිකමක් ඇති වෙන දා තිබෙනවා. එහෙම වුණාම මොකද කරන්නේ? වෙනත් වෙනත් නිවුස් වෙබ්සයිට්ස් එහෙමත් නැත්නම් ලංකාවේ මේ දවස්වල සිද්ධ වෙන්නේ මොනවද කියලා දේවල් පවා බලන්න මගේ සිත ගිය අවස්ථා මට අනන්තව මතක් කරගත්ත හැටි. ඉතින් අපි මෙච්චරක් දැනගෙන නමුත් අපේ තියෙන හිතේ තියෙන චපලත්වය නිසාම ඒ දේවල් වලට යොමු වෙන අවස්ථාවක් අපිට දැනෙනවා. ඒක වඩා يعني ඒක සාපේක්ෂව يعني කාම භෝගී ජීවිතයක් ගත කරන කාමයට මැල්ලා කාලය නාස්ති කරගන්න මත්තම ගැන බැලුවොත් මේක බොහොම පොඩ්ඩකින් වෙන්න පුළුවන් වෙන්නේ. බොහොම කාලයක් යන බලනවා හිතාම කෙටි කාලයක කාලයක් තුළ වෙන්න පුළුවන් මේ ඒවට සිට යන්නේ. නමුත් ඒව පවා දැන් අපිට දැනෙනවා අපිට වෙන බාධා හැටියට. ඉතින් මම හිතනවා ඒක ඒ විදිහට දැනගන්න එකක් ලොකුදයක්. ඒ දැනගන්න එකෙන්ම අපිට තමන්ගේ සිත විසර යන ගතිය, තමන්ගේ සිත මේ කාමයන්ට ඇදෙන ගතිය තමන්ට දැනෙනවා නම් චිත්තානුපස්සනාව අනුවම අපිට තේරෙනවා අපේ හිතේ මෙන්න මේ වගේ දෙයක් ඇති වුණ නිසායි අපි මේ කාමයට මේ විදිහට යන්නේ. අනිත් ඉන්ද්‍රියන් පිනවන්න අපිව මෙහෙ වෙන්නේ මේකින්දයි කියලා දැනෙනවා. ඉතින් ඒ දැනෙනකොට අපිට යෝනිසෝ මානසිකාරී යෙදීම හරහාම අපි ඒවයින් ඉවත් වෙලා නැවත වරක් කළ යුත්ත යෝනිසෝ මානසිකාරයට, ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවට නැවත ඒමක් ඇත්තටම කියනවා. මම හිතන්නේ භවයේ සකස් කරගන්න එකේ මූලික දෙයක් වෙන්න ඕනෙත් ඒකයි. අපි නම කියන්න තැන් දැනගෙන අපි අහුවෙන බොරුවලවල් ටික ගැන දැනුමක් ඇති කර ගැනීමෙන්ම බොරුවල නොඇටි සිටින් තරම් අපේ සතිය සිහිය දිනුනු කරගන්න වෙන එක ගැන මටම මේ පෞද්ගලිකව මම කියාගන්නේ. ඇත්තන සති සම්බොජ්ජංගයේ දක්වාම ඒ සිහිය පවත්වා ගන්න, ඒ වගේම මේ ධර්මයේ මෙනෙහි කිරීම තුළින් ඒ ධම්මවිජේ සම්බොජ්ජංගයේ පැත්තටම මේ සිහිය පවත්වා ගන්න, නිවනට නිරෝධ නිස්සිතං විරාග නිස්සිතං වස්සග්ග පරිණාමේ කියන පැත්තටම අපේ සිත නැඹුරු කර ගැනීමට මම හිතනවා ඒ සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් අපි ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය යෙදීමම මේ සබ්බ ලෝකී අනුබිරත සංඥාව කියන එක අපිට ඇති කරගන්න මහඟු උපකාරයක් වෙනවා. ඒ වගේ මේ ඇති කරගත්ත සංඥාව තව තවත් අපි නිවන පැත්තට යොමු කරවන්න මහත් සේ උපකාරී වෙනවා කියන එක තමයි මට අද ධර්ම සාකච්ඡාවෙන් අවබෝධ වුනේ. නැවත නැවතත් මේ මටම මම මේ කියාගන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං ඥාතමහත්තයා, ඒ අපි ඇත්තටම යන්න ඕන මාර්ගය පිළිබඳවයි ඔබතුමායි විස්තර කරේ. බොහොම පිං. මම චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙන්නද තව අදහස් හෝ ප්‍රශ්නකින් අපිත් එකතු වෙන්න කියලා සම්මා සම්මුත. තිරුවන් සරණයි හැම දෙනාටම. සත්‍යජිතුමා පැහැදිලි කරා ඉතාම හොඳින්. ඊට එකතු කරා අපේ ජයන්ත මහත්මයා. අපේ මාතෘකාව සබ්බලෝකේ අනබිරත සංඥාව. මෙතනදී අපි ටිකක් සංඥාව කියන එක ගැන ටිකක් මතක් කරගත්තුතින් අපිට මුලින්ම මතක තියෙනවා සංඥාව කියන එක හැම වෙලාවෙම ප්‍රපංචයකට යනවා. සංඥාවක් ඇති වුණොත් ඒක ප්‍රපංචයකට නොගෙහි නවතින්නේ නැහැ කියන එක. නමුත් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උපමාවකට අරගෙන තියෙන අපි ලොකු ඇණයක් ගලවන්න ඊට වැඩිය පොඩි ඇණයක් තියලා ගහනවා කියලා. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඉතින් එවැනි දෙයක් තමයි කියලා හිතෙන්නේ දැනට තේරුම් ගත්ත විදිහට. උන්වහන්සේ අපිට කිව්වේ දැන් සබ්බ ලෝකේ කියනකොට ලෝක කියන්නේ මොකද්ද කියන එකත් අපි ටිකක් තේරුම් ගත්තොත් අපි දන්නවා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වශයෙන් අපි කතා කරනවා. ඒවා ගැන අපි විස්තර වශයෙන් දැන් කතා කරන්නේ නැහැ. මොකද ඒ ගැන අපි කතා කරලා තියෙන නිසා. නමුත් මේ සංඥාවක් නිසා ප්‍රපංචයට ගිහිල්ලා සංස්කරණ මේවා හැදෙන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් උන්වහන්සේ අපිට කියන්නේ මේ අසකනාසී දිව ශරීරය මනස භාවිතා කරගෙන ඒ වගේ විඥානයේ පවතින වෙලාවේදී සංඥාව ගැන අපි හොඳ කල්පනාවෙන් ඉඳලා එවැනි සංඥාවක් අයින් කරන්න අපි ඊට වැඩිය රූපයකට යොමු වුණු සංඥාවකින් ඊළඟට ඒ රූපයත් අයින් කළා අරූප සංඥාවකින් අපේ මනස ටිකින් ටික වඩනකොට ඇත්තටම ඒ වගේ තත්වයකට එන්න නම් අවසානයේ නිවන කියන එක අවබෝධ වෙනකොට සත්‍යජිතුමයි ගැන කිව්වා අර සංඛාර උපේක්ඛා කියන ඥානය ඇති වෙන ඒ වෙලා ඒ ඥානය ඇති වෙන අවස්ථාවක අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ දැනට ඉතින් තේරුම් ගත්ත කියලා නෙමෙයි කියන්නේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අදහස් බලාපොරොත්තුවයි කියන්නේ මොන හරි වරදී අදහසක් තියෙනවා නම් ඒක දහදන්න කියලා. ඒ වගේ අපි එවැනි අවස්ථාවකදී අපි තේරුම් ගත්තොත් සංඥාව කියන එක මේ වගේ දෙයක්. මොකද උන්වහන්සේ අපිට සංඥාව ගඩක්, සංඥාව උලක්, සංඥාව රෝගයක් වාදී වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ සංඥා කාම ලෝකේ කාම සංඥා වෙන්න පුළුවන්. ඒක අයින් කරගන්න අපි ඊට වැඩි අඩු සංඥාවක් ගන්නවා. උන්වහන්සේ ඒ විදිහට අපිට පුංචි යන වගේ තමයි මේ සංඥා අනිත්‍ය සංඥාව, අනත්ත සංඥාව, අසුභ සංඥාව ආදී වශයෙන් දීලා තියෙන්නේ අර ලොකු යන පුංචි යන වලින් අයින් කරගන්න උත්සාහ කරන්න කියලා වගේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට අවසානයේදී මේ යන ඔක්කොම ගැන අපි කල්පනා කරන්න ඕනේ. දැන් අපි භාවනාවකට වාඩි වුණාම ඇත්තටම මුලින්ම අපි කාම ලෝකයේ සංඥා අඳුන ගන්නවා. ඒව අඳුනගෙන ඇත්තටම පංච නීවරණ වලින් අයින් වෙලා ඊළඟට ඒ රූපයට රූපයක් දීලා ඒ සංඥාව ඇතුල් කරලා ඒකිනුත් මනස තව පොඩ්ඩක් ඉහළටගෙන රූපෙනුත් අයින් වෙලා ඒ රූප සංඥාවෙන් ඇතුලේ කොහොමද මනස වැඩෙන්නේ ඊළඟට ඒ සංඥාවන් වලිනුත් අවසානයේදී අර අபிසඤ්ඤා නිරෝධය වෙන අවස්ථාවේ වෙන තුරු ඇත්තටම නැවතත් මතක් කරන්න ඕන පොට්ටපාද සූත්‍රය. මොකද පොට්ටපාද සූත්‍රයේ තමයි දැනට අහලා තියෙන හොඳම විස්තරය උන්වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා හිතෙන්නේ. ඒ කොහොමද අවසානයේදී මේ සංඥා අග්ගය කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. සංඥාවේ අග අයින් කිරීමක් වෙන්නේ මොකද සංඥාවක් නිතරම ප්‍රපංචයට තුඩු දෙනවා. එතන සංස්කරණයක් ඇති වෙනවමයි ඒක. නමුත් මේ ආකාරයෙන් ටිකින් ටික අයින් කරගෙන අවසානයේ සංඥාවෙන් ඉවත් වෙලා සංඥා උපරෝධනා කියලා තියෙනවා. සංස්කාර නවත්තන්න නම් මේ සංඥාව නැති කරන්න ඕනේ කියලා. එතින් ඒ වැඩිමේ ක්‍රමයක් විදියටයි මේක දැනට තේරුම් අරගෙන තියෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං චිත්‍රා බක්ෂ මහත්මිය, මම සේන මහත්මයාට යොමු වෙන්නද? සේන මහත්මිය තෙරුවන් සරණයි සිල් දෙනාටම. ඇත්තටම බොහොම වැදගත් කරුණු ගොඩක් කියවුණ, ඒ වගේම මම ගොඩක් දෙයක් ඉගෙන ගත්තා. දැන් සබ්බ ලෝකේ අනිත්‍ය සංඥා කියනකොට මට තේරෙන විදිහයි මම මේ කියන්නේ. මොකද එතකොට මට දැනගන්න පුළුවන් මගේ තේරුම හරිද වැරදිද කියලා. මට තේරෙන්නේ දැන් සබ්බ ලෝකේ කියනකොට ලෝකේ කියන එක මට තේරෙන්නේ මගේ ලෝකය කියන්නේ මගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවෑන් ඇති වෙන දේවල් තමයි මට මගේ ලෝකය හැටියට මට පේන්නේ. ඒක හැමතිස්සේම නිතරම පෙරලියක් වෙනවා. ඒ කියන්නේ අර මම අහලා තියෙන ලෝක කියන එක විස්තර කරනකොට බුදුහාමතුරු ලුච්ඡන පලුච්ඡන කියන වචනේ යොදුවේ කියලා. ඉතින් මේකෙන් මට තේරෙන්නේ ඒක පෙරලියක් හැමතිස්සේම මගේ ලෝකයේදී මට හැමතිස්සේම පෙරලියක් වෙනවා. එක හොඳ පැත්තට නරක පැත්තට ඒ විදිහට. දැන් මෙතන අනබිරත සංඥා කියන අනබිරත කියලා කියන එක සතිසුදුතුමා මට පැහැදිලි කරන අපට පැහැදිලි කරලා දුන්න විදිහට ඒකට ඇලෙන්නේ නැති ගතිය මට, ඒ කියන්නේ සරලව මට තේරුම් ගත්තේ ඇලෙන්නේ නැති ගතියක් මතු කරගන්න කියලා. එතකොට මට මෙතන තේරෙන්නේ මගේ ඇස් කන නාසය දිව ශරීරය කියන්නේ මොලේ කියන්නේ ඒ පංචේන්ද්‍රියම් වෙන දේවල් කියන්නේ ඒකෙන් තමයි අතවසෙම මට මේ ලෝකය ග්‍රහණය කරන්න නැත්නම් අල්ලා ගන්න. ඒ අල්ලා ගැනීම අනබිසතෙන් කියන්නේ ඒකට ඇලීමක් නැතුව ඒක පාවිච්චි කරන්න පුරුදු කිරීමක් තමයි මෙතන මට හිතෙන්නේ සංඥාව කියන එක පුරුදු කරනවා කියන්නේ. එතකොට මේක කරන එක මට තේරෙන්නේ දැන් මම මගේ දරුවෙක් ගැන බැලුවොත් මේ දරුවා කියන එක අතවසේම බැඳීම. එතකොට මේ බැඳීම මම දරුවා කෙරේ බැඳීමකින් වැඩ කරනවා නම් එතකොට මගේ සිතේ අනබිරතයක් නෙවෙයි ඉන්නේ, ඒක රතියක් වෙනවා. ඒ කියන්නේ බැඳීමක්. ඉතින් මේක අනබිරත විදිහට මේ දරුවාව එක්ක සම්බන්ධකම ඇති කරගන්න විදිහක් තියෙනවා කියලා මම හිතනවා. මොකද අතවසේම මට හිතෙන්නේ මම මා ගැන බලන්නේ නැතුව, ඒ කියන්නේ දරුවාගෙන් මම යමක් බලාපොරොත්තු වෙන්නේ නැතුව දරුවාට මගේ තීරතුකම් කරන්න, ඒ දරුවා හොඳ මඟට යවන්න මට උදව් කරන්න, ඒ දරුවාගේ යහපතට මම වැඩ කරන්න, ඒ විදිහට ඒ මෛත්‍රී චේතනාව පෙරදරි කරගෙන ඒ දරුවාව ආශ්‍රය කළොත් එතකොට මේ අනබිරත්ය නැතුව ආශ්‍රය කරන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම බැඳීමක් නැතුව ආශ්‍රය කිරීමට පුරුදු කිරීමයි මෙතන සබ්බ ලෝකයේ අනබිතරත සංඥා කියන එක මම තේරුම් ගත්තේ. තෙරුවන් සරණයි. ඔව්, බොහොම පිං සේන මහත්තයා, මම ආරි මහත්තයට යොමු වෙන්නද? ආරි මහත්තයත් අපිට අදහසකින් හෝ ප්‍රශ්නකින් සහභාගි වෙන්න. තේරුම් ගන්න සිල්නාටම ප්‍රශ්න මාද සත්‍යතුමා අපිට මනවෙන් ආරම්භයක් ලබා දුන්නා. දැන් මෙතන මේ සංඥා ගැන කතා කරනකොට අපි නොයෙකුත් සංඥා ගැන අපි ධර්ම ශ්‍රවණය කරනකොට මේ මාර්ගය ගමන් කරනකොට අපි දැනගන්න මේ අසුභ සංඥා, මරණ සංඥා, ඊළඟට සබ්බ මේ අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනත්ත සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියන නොයෙකුත් සඤ්ඤා ගැන අපි ඉඳ ගන්නවා. ඉතින් මෙතන මේ සබ්බ ලෝකයේ අනිවිගත සඤ්ඤා ගැන කතා කරනකොට ඇත්ත විශේෂම මේ මම නම් තේරුම් ගත්ත විදිහට අපි එක එක්කිනාගේ මේ තියෙන මේ ලෝක සබ්බ ලෝකයේ අනිවිගත සඤ්ඤා කියන අපි එක එක්කිනාට වෙනස් කියලා මම හිතනවා. මොකද අපේ අරස මේ සත්‍යතුමා පැහැදිලි කරන විදිහට අපේ ජීවිතයේදී අපි දීලා තියෙන අපේ තමතමාගේ ජීවිතය වලට තමතමා දීලා තියෙන වැලියුස් වෙනස්, ඒ කියන්නේ අපේ අත්දැකීම් වෙනස්. අර අපි මේ ජීවිතේ නොයෙකුත් විදිහ අත්දැකීම් අපි ලබලා තියෙනවා. ඉතින් අපි ඒ අත්දැකීම් තුල ඉඳගෙන අපේ ලෝකෙට, අපේ තම තමාගේ ලෝකවලට තියෙන වැලියුස්, ඒ කියන්නේ අගයන් වෙනස් වෙනවා. එහෙමනම් අපි අර තියෙන අපේ සිතෙන් හදාගත්ත එක එක මවාගත්ත ලෝක තියෙනවා. අපේ ලෝකෙට දීලා තියෙන වටිනාකම් අනුව තමයි අපි එක එක්කිනාගේ ලෝකයේ සැකසෙන්නේ. එහෙමනම් අපි ඒවා අත්වසෙන් අපි අර සත්‍යතුමා පැහැදිලි කර දුන්නේ අපේ මේ අනුෂේ වශයෙන් අපි තුල තියෙනවා. මේ මොකක් හරි දෙයක් කරනකොට මේ විදිහ තමයි මගේ භාවය මම හදාගෙන තියෙන්නේ. දැන් අර අපි අපේ අපේ තියෙන වටිනාකම අනුව තමයි අපේ මේ ජීවිතයේ සකස් කරන තියෙන දැන් භවය කිව්වහම දැන් භවය අපි සකස් කරගන්න විදිය කිව්වම දැන් සත්‍යතුමා කියලා තිබුණ දැන් සමත් වෙනකොට අපි අපේ ප්‍රාර්ථනාවන් අපි මොන වගේ භවයක්ද සකස් කරගත යුත්තේ කියන තැනක අපි අදිස්ථාන අපි තියෙන්න ඕනේ යම්කිසි ප්ලෑන් එකක් අපේ තුල තියෙන්න ඕන මේවා මේවා නැති කරගන්න මොකටද කියන එක මේ අනුගිතක සංඥාව ඇති කරගත්ත යුත්තේ මොකටද කියන්න කලින් අපි භවය ඊළඟ භාගිය අපි සකස් කරගෙන කියන්න ඕන අපි ඉතින් අර රත්තිරාග සූත්‍රයේ සඳහන් වෙනවා තථාගෙනවා සඳහන් කරලා තියෙනවා අර සිත්තරේ කැන්වස් එක චිත්‍රයක් අඳිනවා වගේ එයා හොඳ චිත්‍රයක් අඳොත් හොඳ ප්‍රතිඵලයක් වෙනවා නරක චිත්‍රයක් අඳොත් නරක ප්‍රතිඵලයක් වෙනවා ඉතින් එහෙම බැලුවාම අපිට පේනවා දැන් මේ රත්තිරාග සූත්‍රයේ අර්ථයෙන් කියන්නේ දැන් මේ යම්ච දෙකට ඇල්මක් ඇති වුණා තණ්හාවක් ඇති වෙනකොට ඒකෙන් එතන විඥානය ස්ථාපිත වෙනවා විඥානය ස්ථාපිත වුණාම ඊට පස්සේ එතන නාම රූප ඇති වෙලා ඊට පස්සේ කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙන තැන අනාගත භවය සැකසෙට වේ. ඒක අපේ භවය සකස් කරන්නේ අපිමයි. එහෙමනම් මේ අපි තුල තියෙන අපි මේ අපේ තුල තියෙන මේ දේවල් නැති කර ගැනීමට අපි මේ සතිතුම කිව්වෝගේ මේ භාවිතා බහුලීකතා කියන ඒක හරි වැදගත් වෙනවා. මොකද මේ අපි සංඥාවකින් චිත්‍රාපස්මක සම්බන්ධ කළා වගේ කියන්නේ සංඥාව කියන එක අපි අපිට ගැළවීමක් නෑ. මොකක් හරි ස්පර්ශයක් ඇති වෙනවනම් සංඥාවක් ඇති වෙනවාමයි. එතකොට අපි ඒ වෙලාවට අපි ලැස්තල හිතේ නැත්නම් අපි ඒක තුළ ප්‍රඥා ඇති කරගෙන ඒක ඒ තුළ ගිලෙනවා. ඉතින් මේක නිතර පාවිච්චි කිරීමෙන් තමයි මේ වගේ මේ තමුන්ගේ ලෝකයේ දීලා තියෙන වැලියුස් තමුන්ගේ ලෝකයේ මේ භවයේ සකස් කර ගැනීම සඳහා තමුන්ගේ ස්ටෑන්ඩින් පොයින්ට්ස් කියන්නේ එක එක තැන්වල මේ සිටේ ඇති කරන තියෙන මේ තීරණාත්මක දේවල් ඒවා තුලින් තමයි මේ භවය සැකසෙන්නේ. එතකොට ඒවා මතුවෙනකොටම ඒවා කෙලේ කලකිරීමක් අපි පුරුදු කරලා තිබුණ නැත්නම් අපි නොදැනුවත්වම මේ ගිලිලා ඒක සමහරට ඒක මේ පිකප් එක ඒ වෙලාවට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. අපි මේකට ලෑස්ති වෙන්න නැත්නම් ඒ නිසා මම හිතන විදිහට අපි දැන් මේ සබ්බලෝකයේ අනුබිගත සංඥා කියන අවස්ථාවට එන්න කලින් මේ අපි මේ උපාදාන කරගෙන තියෙන්නේ මොනවද, ඒ වගේම මේ භාවය ප්‍රයත්න සඳහා අපි කියලා තියෙන වැලියුස් මොනවද, අපේ බෙන්ච්මාක්ස් මොනවද, අපි වටිනාකම් මොනවද කියලා අපි සමහරට ඒ සත්‍යතුමා කියෝ වගේ අපි අවුරුදු ගානකට කලින් අපිට වෙච්ච දෙයක් ඒවට දීලා වැලියුස් අනුව තමයි අපේ මේ අපේ සංඥාවල් මතුවෙන්නේ. එහෙමනම් අපේ තුල තම තමාගේ ලෝක තුල මතුවෙන ලෝක සංඥාවලට අපි ලෑස්තිලා ඉන්න ඕන. මේ ඒ ගැන කලකිරීම ඇති කරගන්න විදිහට අපි භාවිතයෙන් බහුලීකත්වයේ කරලින් නිතරම භාවිතා කිරීමෙන් තමයි කියලා මම හිතනවා. මේ වෙනකම් අපි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. දැනට මට එක්තු කරන්න තියෙන එපමණයි මාධව මාත්‍ම තෙරුවන් සරණයි. බොහොම පිං ආරි මහත්තයෝ බොහොම ලස්සනට මේ හැම එක්කෙනාම අපිට මේ තේරුම් ගන්න පුළුවන් අපි එක එක විදියට එක එක්කෙනා යන මාර්ගය හරිම ලස්සනයි. ඒක දකින්නත් ඇත්තටම ආසයි. අපි හැමෝටම විවිධ අදහස් තියෙන්නේ, විවිධ විදියටයි මේ දේවල් දිහා බලන්නේ. හරිම ලස්සනයි ඒ අනිත් කට්ටියගේ අදහස් අරගෙන මට මේක හිතුනේ නෑනේ, මට අරක හිතුනේ නෑනේ, හරිම ලස්සනයි. ඒ කියන්නේ අපි මේ යන්නේ එකම තැනකට, ඒ යන මාර්ග වෙනස් වීම හරිම ලස්සනයි. සාදු සාදු. මේ මම යොමු වෙන්නද අපේ සන්ධ්‍යා මහත්මිය අපිත් එකතු වෙන්න පුළුවන්ද? බොහොම පිං. ડોક્ટર මාදව මේ සමා වෙන්න මේ මම හිතන්නේ සත්‍යතුමාට යමුනොත් හොඳයි. සත්‍යතුමාද ටිකක් කලින් යනවා. ඊට පස්සේ සාකච්ඡා මණ්ඩපයට බොහෝ අවස්ථා තියෙනවා කතා කරන්න. සත්‍යතුමාට යමුනොත් හොඳයි ડોક્ટર මාදව. සමා වෙන මට කියන්න බැරි වුණා. ඉතින් සම්මත. ඔව් දරුවත් මහත්තයා මට චූට්ටක් ඇහුන්නේ නැහැ. අපහු ඒක කියනවාද මට ඒක හරියට පැහැදිලිව ඇහුන්නේ නැහැ. හොඳයි. මම සමා වෙන මට කලින් කියන්න බැරි වුණා. සත්‍යතුමාද මේ තවටික වෙලාවකින් සාකච්ඡා මණ්ඩපයෙන් ඉවත් වෙන බව දැනුම් දීලා තිනවා. මේ ඉන්සයින් පසු අපිට අවස්ථාව තියෙනවා කල්‍යාණ මිත්‍රින් සාකච්ඡා කරන්න. ඒ නිසා දැන් සත්‍යීත්වාදී යොමු වෙන කියලා යෝජනා කරනවා. ඉතින් සම්. බොහොම හොඳයි. දගස් මහත්තයෝ, එහෙනම් අපි මේ කාරණත් එක්ක අපි සත්‍යජිතුමාට යොමු වෙලා තව ටිකක් මේ දරට මේ බලමු සත්‍යජිතුමා මම ඔබතුමාට යොමු වෙන්න ඉස්සර වෙලා දැන් මෙතන අපේ රාජපක්ෂ මහත්මයකින් අර යමුණා අර ලොකු ඇණයක් ගලවන්න පොඩි ඇණයක් ඒක බොහොම හොඳයි අපි විඥානය කොහේ හරි තියලා තමයි මේ විඥානය ඒ කියන්නේ ලෝභ ද්වේෂ තියෙන රළු විඥානය අපි කොහේ හරි සාමාන්‍යයෙන් හොඳ තැනක සාමාන්‍යයෙන් හොඳ අපි කියනා වගේ අර අපි ආහාර පරිකෝලතාව දෙනිස්කුණු පෙ වගේ තැනක තියලා තමයි අපි අරකින් ගැලවෙන්න ඕන මම හිතන්නේ ඒක බොහොම හොඳයි අපිට අර අනිත් එක තමයි මේක නොදකින් නොදෝමකින් කියලා මම අර හැමිතරම කියන්නේ නැත්නම් අන්තයට ගිහිල්ලා මේක කරන්න බෑ ටිකෙන් ටික තමයි හොඳ අරමුණු වල මේ විඥානයේ බස්සලා ධානා වලට ගිහිල්ලා ධානා වලින් තවත් ඉස්සරහට ඇවිල්ලා ඒ විපාද විදියට කරගෙන එහෙම තමයි මේක පොඩි පොඩ අතහරින්න තියෙන්නේ ඒ වගේම තමයි හොඳට බලන්න අපේ පටිච්චසමුප්පාදයේ 12 අතරේ මෙන්න මේ සංඥාවල් ඇත්තටම අපිට පේන්නේ නැහැ. හැබැයි හැම දෙයකම අවිජ්ජාව ඇතුලේ සංස්කාර ඇතුලේ ඔය සංඥාව කියන එක තියෙනවා. බුදුහාමුදුරුවෝ ගිරමණන් සූත්‍රයේ අපේ සතගතයන් වහන්සේ සම්මා සම්බුදුයන් වහන්සේ මේ ගිරමණන් සූත්‍රයේ සංඥාවෙන් තමයි මේක වෙනස් කරන්නේ. අර මම නිතරම කියන දාණය දෙනකොට දාණය දෙනකොට අපේ සංඥාවල් වෙනස් අතහැරීම තියෙන්නේ අපි පාර යනකොට මේ කම්පිටිෂන් එකට එකට එක කරන්න අනුකරණ දේ ඊට වඩා හොඳට කරන්න අපි සංඥාවල් ඇති කරගෙන තියෙන නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මේ ගැන අපි හොඳට මේ හිතලා බලන්න ඕනේ. ඒ වගේම තමයි අර සේන මහත්තයා කිව්වා වගේ අර සංඥාවල් ඇලීම නැති කිරීම යුතුයකම් විදියට දරුවෙක් දිහා බලන එක දරුවෙකුට help කරන එක කියන්නේ future අපේක්ෂාවක් future ප්‍රතිඵලයකින් තොරව ප්‍රතිඵලයකට ඇලෙන්නේ නැතුව අපේ යුතුයකම් ඉෂ්ට කරන්න අපිට පුළුවන් නම් අපි හැම වෙලෙම මේ ප්‍රතිඵලයට ඇලෙන නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඉන්නේ. අන්න ඒ සංඥාව වෙනස් කරගෙන යුතුයකම විදියට ඉෂ්ට කරන්න මේ අපි උත්සුක වෙන්න ඕන. ඒක කරන්න බොහොම අමාරුයි මොකද අපි මෙච්චර කාලයක් මේ සංසාරේ ගිහිල්ලා තියෙන එක නිසා. මෙන්න මේ ටිකත් මම එකතු කරන ගමන් මම බොහොම ගෞරවයෙන් සතියතුමාට ආරාධනා කරනවා මේ අපි මේ ටිකත් එක්ක තව මේ අපිට ඒ ධර්මය ඉදිරියට ගෙනියන්න තව උදව් කරන්න කියලා සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි. බොහොම පිං අපේ හිරවිල ඒ වචන කිව්වහම අපිට වෙන අදහසක් නමුත් අපි පැටලලා ඉන්නේ අපේම ඉන්ද්‍රිය ලෝකයේ. මේ ඉන්ද්‍රිය හය කියන එක මනෝ සහිතව මනෝ අමතක කරන්න එපයි මේ අනිත් ඒවා සංවර කරගන්න හදන මම බොහෝ විට අපි මනෝ සංවර කරනවා කියන එකට එන්නේ නැතුව නමුත් මේ මනෝත් ලෝකයක් ඒකෙන් තම අප කියලා කෙනෙක් හැදුනනේ උපාදින්න තත්ත්වයක් තියෙනවානේ සත්ව භාවයක් තියෙනවානේ ඒ සත්ව භාවය පැටලි සහගත වෙලා තියෙනවා දැනට. ඒ පැටලි ඒකට එක්තරා ප්‍රතිපදාවක් තියෙනවා මේක යන්නට. ඒ ප්‍රතිපදාව මත කරන්න හොඳ නැහැ. අපි මේක මත්ත සිලියුට්ටේට යන්න යන්න යන්න ගුරුසු තත්ත්ව ඉඳලා ක්‍රමයක් තියෙනවා. සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මත්තඤ්‍යතා ඒ හැම දෙයක්ම උදව් වෙනවා මේකට. ඒතොත් දැන් සබ්බ ලෝකයේ අනබිරත සංඥාවෙන් අප කරන්නේ අපේ මේ තියෙන ලෞකික ලෝකේ එක්තරා උත්මේකු හැටියට එක්තරා විශේෂ පුද්ගලයෙකු හැටියට වැඳෙන්නත් දිලිසෙන්නත් ප්‍රසිද්ධ වෙන්නත් සලපසල වෙන්නත් තියෙන தත්ත්වය අයින් කරගන්න තමයි මේ හදාන්නේ අනබිරත කිවි එක කාට පේන තවත් සත්‍යයකට පේන්න නෙමේ හදාින්ට හදන්නේ අපි. තවත් කෙලෙස් සහගත සත්‍යයෙන් ලෞකික සර්ටිෆිකේට් එකක් ගන්න, ලෞකික පොයින්ට්ස් එකක් ගන්න අපි ගන්න උත්සාහයක් තියෙනවා. අර සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන එකත් එක්ක එනකොට අර ඒ වගේ සැලසුම් දියවිල යන්න ඕන ඩිංගෙ ඩිංගෙ ඒ වගේ සැලසුම් පිටින් අයින් වෙන්න ඕන. චොග්යන්තරම් පයි ඉතුමා ලස්සනට කිව්වේ ඒක මේකේ තියෙන භයානක තමයි මේ මේ බෝධිචිත්තේට ආවහම විපස්සනා ඥානෙට ආවහම තමයි වැටෙනවා. අල්ලගන්න දෙයක් නැතුව වැටෙනවා. ඒක තමයි තියෙන භයානකම. අල්ලන්න දෙයක් නැහැ. තියෙන හොඳට ඒ තමයි වැටෙන්නේ පතුලක් ඇති දිහාවකට. ශූන්‍යතාවයකට. ඒක තේරෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතන අප ඒක අඩු කර තමන්ට තමා අභිමානවත් වෙන්න මම තථාගත ශ්‍රාවකෙක් කියලා අභිමානේ තියෙන්න ඕන. මම ආර්ය ශ්‍රාවකෙක් කියලා. අපිට ඔබේ අපිට තව කරන්න බෑ මේවායි තමා කරන්න ඕනේ කියලා එහෙම එහෙම වුණොත් එහෙම කරන කෙනෙක් නැතිල යනවා. ඒ නිසා මේක අර සංඥා ටිකත් එක්කම දැන් මේ මේ ඉන්න තත්ත්වේ ඉඳලාම දැන් වටපිට බැලුවාම අපි අසුර කරන සමාජයක් තියෙනවා. හිතන්නවත් බෑ ඒත්තෝ මෙතරම් කැපවීමක් කරනවාද කියලා. සමහර ලොකු කැපකිරීමක් කරනවා. නමුත් පිටින් අපි දැක්කොත් එහෙම හිතෙන්නේ යාගේ දරුවෝ ඉන්නවා, කාර් එකක් තියෙනවා, ස්කෝලෙට යනවා, තනකොළ කපනවා, ගෙදර පොලිස් කරලා අස්සන තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම පේනවා. නමුත් ඒ කට්ටිය නිෂේධාත්මක පැත්ත අයින් කරලා මේකෙන් මෙනින් කරන්න ඕනි, පස්සනාවට එන්න ඕනි කියලා කල්යාණ මිත්‍රාශ්‍රයත් එක්ක එකතු කරගෙන මේක වැඩි කරගන්න. ඒකයි අපි කරන්න ඕන දේ. අර අනභිරත සංඥා කිව්වේ ඒකයි. අර දැන් අර කල්යාණ මිත්‍රයෙක් එක හොඳට කිව්වා සංඥාවල් තමයි දැන් කරගන්න ඕන. මොකද ඔළුවේ යන ඒ සිතවිලි මාලාව, සිතවිලි යන රටාව සංඥාවල් එක්ක යන්නේ. එතකොට මේත නිබ්බාන සංයුක්ත ප්‍රතිසංයුක්ත සංඥාව ලුගන්නන්නට ඕන මොලේට. අපි මේ තේරන භාෂාවෙන් කියන්නේ අපි හිතමු රාග සංඥා, කාම සංඥා තියෙනවා නම් ඒ වෙනුවට අසුභ සංඥා තියාගන්න උගන්න ඉගෙන ගන්නවා. දේශ සංඥා එනවා නම් මෙත්තාව දියුණු කරගන්න. විතක්ක වැඩිපුර එනවා නම් ආනාපාන සතිය වගේ. අපි ඒවා මතක කරන්න හොඳ නෑ දැන්. අපි උදාහරණ කියලා දුන්න ක්‍රම තියෙනවා. ප්‍රතිපදා මාර්ගයේ අපි මේ විදිහටම යනවා. ඒ තමන් කරන භාවනා කර්මස්ථානේ තමන් ආදරය කරන ගුරුවරයා කියන්නේ මේ විදිහටම කරනවා. මෙතනින් අපි කරන්නේ ඕනෝ උනන්දු කරවා ගන්න එකක් පමණයි. ඕනෝ අපි උනන්දු කරවාගෙන මේ ගමන යනවා. අර සංඥා වැදගත් වෙනවා. අර විකීපු හැටියට හැමෝම විකීපු කරන හොඳයි. තවත් කල්යාණ මිත්‍රයන් මිත්‍රයන් ඉන්නවා. ඇත්තන්ටත් කතා කළා ධර්ම මාර්ගයට අනුකූල ධර්ම සාකච්ඡා කරන්න. තථාගතයන් වහන්සේට අප්‍රමාණව බැතිසිටි අපි නමස්කාර කරන්න අමතක කරන්න හොඳයි. උන්වහන්සේ ඒ සද්ධාසිතත් එක්ක මේක යන්නට වෙනවා. සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු සරණයි. බොහෝමකින් බොහෝමකින් සරිතුමා අපි බොහෝම එන්කරේජ් කිරීම පිළිබඳව අපිට ධෛර්යයක් මේ මාර්ගයේ යන කල්යාණ මිත්‍රයන් අපිට ආශ්‍රය කරන්න ලැබීම පිළිබඳව මම මේ රොෂන් මහත්තයාට යොමු වෙන්නද මේ අදහසකින් හෝ ප්‍රශ්නකින් යොමු වෙන්න කියලා. අපේ ජීවිත ගැන කතා බැලුවොත් අපි දැන් හිතාගෙන හිටපු සමහර පිට අපේ ඉස්සරහවවල පුරුදු කරගෙන අපි දේවල් පවා අපිට එකචික මේ සමහර දේවල් මේක මේ පාර අපි පාසලේ ඉඳලා අපි ටිකක් ස්ටබර්න් ගතිය ගන්න මොනවා හරි දේවල් තමන්ගේ සිද්දෙන් කල්පනා කරලා දැන් මේ වගේ දිගින් දිගටම අපි මේක කරද්දී අපිට තේරුම් යනවා මේ ඒ ඉවන් කියන මේ වටිනාකම සහ මේ ඊට පස්සේ අර කිව්වා වගේ අපි ඉච්චරම තමයි මදි නේද රොෂාන් මහත්තයා රොෂාන් මහත්තයාගේ හට හැදෙනවා මේ දුර්වලයි කියලායි මගේ නම් කල්පනා මේ පැත්තෙන් ඔව් ඉස්සෙල්ලත් ඇහුණා සමේ මේ ටොට්ටක් එකෝ එකක් එනවා මං හිතන්නේ ඔයිකුත් එක්ක ආවේ නිසා අපි ටිකක් කෙටි කරමු ආදී ඒක කමන්නේ අපි වෙන දවසක වැඩිපුර ගමු ඔත ටිකක් කෙටි කරලා ගමු හරි මට මට අද චුට්ටක් අපි එනම් පොඩියට ගමු කෙටියෙන් අදහස්පත් ගන්න අවසන් අහන ඔය මට තේරෙන්නේ අපි මේ අර කිව්වා වගේ ඉතින් අපි මේ මාර්ගයේ කොහොමද විදිහට යන්නේ තමයි තියෙන කරුණාවලිය තමයි මේ ඒක පැහැදිලිව වෙනවා අපි මේ ටික ටික අපි දැනුවත් අපි හැමදේම අදිටරගෙන යන මේ දේවල් සහ අපි දැන් ඉතිරක ඉතිරගෙන මේ මාර්ගයට අර දැන් තමයි කියවුවා වගේ අපි මේ පුළුවන් තරම් මේ භවයේ දෙක කරගන්න බොහොමකින් බොහොමකින් රොෂාන් මහත්තයෝ මේ අපි දිල්රුක් මහත්තයාට යමු මොකද දිල්රුක් මහත්තයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නිර්වන් සරණයි හැමදෙනාටම මට ටිකක් ඉස්සන්දෙන්න විනාඩි 10ක් 15ක් සමා වෙන්න මට ඉතින් ඒ සමහරටම එන්නේ ඒක නිසා සුදුසු නැත්දන්නේ මම එහෙම ප්‍රශ්නයක් කියමහනේ එක කෙසේ වෙතත් මට හරියටම මේක වැටහුණාද දන්නේ කියලා මට විශ්වාසයක් නැහැ එච්චර මට අයි සත්‍යීතුම පැහැදිලි කරපු ඒ කරුණු වශයෙන් නම් පැහැදිලි වුණා ඒ කියන්නේ දැන් අපි සබ්බ ලෝකයේ මේ තියෙන තුන් ලෝකෙම මේ කාම ලෝකයේ රූප ලෝකයේ වගේම අරූප ලෝකයේ මේ අධිරමණය නොකළ යුතු කියන එකයි මට වැටහෙලා තිබුණේ මේක තියෙන සංඥා වර්ගයක් තියෙනවා කියන එක. එතකොට එතකොට අපිට ඒ කියලා දුන්න මට මතක බලමු මතකද කියලා කියපු විදිහට එතකොට ලංකර ගැනීම ආදී වශයෙන් උපය උපාදාන අදිෂ්ඨාන අභිනිවේෂ ආදී වශයෙන් අනුසය වශයෙන් ඉතින් දැන් මට ගැටලුව ආවේ මේවා මේක ටිකක් අර අපි කියන්නේ මේ නිකන් කොන්ටෙක්ස්ට් එකක් වගේ මේක කරන්න තියෙන ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම එක දැන් මේක මම හිතන මේ සංඥා බුදුරජාණන් දේශනා කරේ ආනාපාන සති සූත්‍රයට කලින් කියලා. ඉතින් එහෙමනම් ඒ කියන්නේ මේවා ආනාපාන සති භාවනාව ඒ වගේ භාවනා මානසිකාරයකදීම ප්‍රයෝජනවත් වෙනවාද? එහෙම නැත්නම් දැන් උදාහරණයක් වශයෙන් අපි ලංකර ගැනීම කියන එක තමයි පළවෙනි එකම. දැන් ඉතින් ලංකර නොගතිය යුතු ගොඩක් දේවල් තියෙනවා. අපිට අඥාන්ත මහත්මයා කිව්වා වගේ අර එක එක අපිටම පාප මිත්‍රයෝ. එහෙම නැත්නම් කාම පැත්තට යන දේවල් මේ කාම ලෝකේ ගත්තොත්. එතකොට ඒ වගේ දේවල්ද, ඒ වගේ දේවල් වලින් පටන් අරන්ද. ඉතින් ඒ මතිවට දැන් අපි හිතමු දැන් මම උදාහරණයක් වශයෙන් මගේ අත්දැකීම කියනනම් මේ මම භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙච්ච කාලෙකදී මේ වෙරි මෑතකදී මට ආනාපාන සති භාවනාව ගොඩක් කරලා ඊට පස්සේ මට එක ප්‍රශ්නයක් ආවා. දැන් මේ හිතට එන එක වෙලාවකදී හිතනවා මේ හිතට එන මේ දේවල් එක වර්ගීකරණයක් වුණා. සමහර ඒවා මේ නිකන් එන හිතවිලි තියෙනවා ඒ ටික මං එන ඒවා ඒවෙන් ලොකු වර්ධනයක් නැහැ. හැබැයි අර සමහර ඒවා තියෙනවා මේ චේතනාව වශයෙන් වගේ නේවා මේවා මෙහෙම කරන්න කියලා. ඒ උදාහරණයක් වශයෙන් හුස්ම වැඩිපුර වැටෙන්න ඕන මේක අඩුවෙන් වැටෙන්න බෑ ආදී වශයෙන් මේ හිතෙම සමහරලාට එන පිටින් එනවා වගේ න විධාන වගේ නිකන් කරදර වෙන දේවල්. ඉතින් මේ ඕක විවිධ තත්ත්වවලදී තිබුණා. ඉතින් මම ඕක කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ මට ඔය සබ්බ ලෝකයේ අනිත්‍යත්ව සංඥා ගැන බොහොම මං විදිහට කියලා දුන්නා. නිකන් කෙටියෙන් ඔය කෙටියෙන්ම කිව්වේ ඔය ටික. ඉතින් මට එලා හිතන ඒ වගේ වෙලාවක එන දේවල් වලින් මිදෙන්න ඕනද කියලා ඒකද අදහස් වෙන්නේ කියලා. يعني මේ වගේ මට මේක තාම හරියටම ඇප්ලයි වෙන විදිහක් කියලා නම් ලොකුවටම තේරුමක් නැහැ. ඉතින් මට සමා වෙන්න මේවා තව කතා වෙන්නත් ඇති. මම ඉසන්දි වෙච්ච වෙලාවෙදී තව මොනවා හරි අහගෙන තියෙනවා නම් මම ඉගෙන ගන්න. තෙරුවන් සරණයි. තිරසරණයි තිරසරණයි කියන මේ මම හිතන්නේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි හැම වෙලේම මෙතන මේ දල්සභා මණ්ඩපයේදී අපි කියන්නේ ප්‍රශ්නයක් නරක කිසිම නරක ප්‍රශ්නයක් නෑ. හැමෝටම තියෙන ප්‍රශ්න තමයි ඔබතුමා අහන්නේ, අපි හැමෝම අහන්නේ. අපිට එදිනෙදා ඒ අපි කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න එක හින්දා කිසිම මේ අවැදගත් ප්‍රශ්නයක් නුවණ අඩු ප්‍රශ්නයක් නුවණ වැඩි ප්‍රශ්නයක් කියලා වෙනම කිසිම එහෙම ભેදයක් නැහැ. අපි හැමෝටම උදව් උපකාර කරගන්නයි අපි මේ ධර්ම සාකච්ඡාව තියන්නේ. ඒක නිසා මගේ තියෙන දැනීම විදිහට මම ඔබතුමාට ඒක කියන්න දැන් ඕක ඇත්තටම ඔය ඉන්න අවස්ථාව අනුව තමයි මේක මේ සබ්බලෝකයේ අනුගත සංඥාව ඇත්තටම Tamanට නිවන් දකින්න දක්වා ඒ මේ සංඥාව සබ්බ ලෝකයේ අනුමිලත්ව වෙනකොට වෙන්න ඉස්සර වෙලා අපි මේ ලෝකේ තියෙන දැන් අර ඔබතුමාට මම හිතන්නේ ඒ බාධාව නිසා මේ ටික අහගන්න අමාරු තත්යකටපත් වෙන්නේ නැති ඩිස්කනෙක්ට් වෙච්ච නිසා මේ කිව්වේ ලෝභ ద్వේෂ තියෙන සංඥාවල් තමන්ට තියෙනකොට ඒ හොඳ සංඥාවක්. ඒ කියන්නේ මම ප්‍රාණඝාතයෙන් වෙන්නවා, අදත්තාදානෙන් වෙන්නවා, මුසාවාදයෙන් වෙන්නවා. අනිත් වගේ ප්‍රාථමික සංඥාවල හිත තියලා අර සංඥාවලින් වෙන් වෙලා වැළකීලා ඉන්නවා. මම කාමයට යනකොට මම ඒව එක්කෝ දෙදිස්කුණුපෙන් එහෙම නැත්නම් ආහාර පිටිකුලතාවෙන් අන්න ඒ වගේ මුල මුල මරණ සංඥාවෙන් උන්ව වගේ මුල මුල සංඥාවලින් අර ලොකු තියෙන රෞද්‍ර ගතියේ තියෙන සංඥාවල් ටික අපි කරන්න ඕනේ. ඒක සබ්බ ලෝකේ අනුමත සංඥාව දක්වා අපිට යන්න ඒ වෙලාවට අපිට අමාරු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඔක්කොම දැන් අපිට තේරෙනවා මෙන්න මේ මම මොන සංඥාවෙන් හිටියද. දැන් ඔන්න අපිට එතකොට අර ලෝභ, දේශ, මෝහය ටිකක් ගැඹුරුයි. යම් මට මේ මෝහයන්ගේ, ලෝභයන්ගෙන්, දේශයන්ගෙන් එන රළු අදහස් දැම්මට එනවා අඩුයි. අන්න ඒ අදහස් දැන් එනවා අඩුයි. මම දැන් හොඳ අදහස් වල මගේ හිත තියෙද්දි මම මේකට දැන් අර ඔබතුමා මතක් කරා වගේ මට වෙන වෙන චේතනා එනවා. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ සංඥාවත් මොන සංඥාවෙන් මං හිටියත් මොන සංඥාව මම අරගත්තත් මෙන්න මේ සංඥාව ඇත්තටම අන්තිමට ඉවර වෙන්නේ රෝගෙන්. මම මෙතන රෝගයක් කියලා අරගත්තේ අර සීල සූත්‍රයේ තියෙන විදිහට 11 ආකාරي අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ. ඔය හැම ඒ කියන්නේ දාන්තර අපේ සම්මා සම්බුදු කියන වංශේ තථාගතයන් වහන්සේ අපිට කියලා දෙනවා මෙන්න මේ රූපය බලන්න 11 ආකාරයකට, වේදනාව බලන්න, සංඥාව බලන්න. අන්න එතකොට දැන් අර ඔබතුමාට ආපු ප්‍රශ්නය වගේ ආනාපානසතිය දිගට කරගෙන යනකොට අන්න මට මෙන්න මේ සංඥාවල් මට මෙන්න මේ වගේ චේතනාවල් මට ඒ අතරමැද දිනනවා. මෙන්න මෙහෙම තියා ගන්න ඕන, හරම තියා ගන්න ඕන. ඔය මොන Tamanට යම් අවබෝධයක් එනවනම් ඒ පළවෙනිම දේ තමයි මේ කොච්චර තීව්‍රතාවයකට යනවද කියලා Taman අවබෝධ කරගන්නවා. මේක හොඳටම තීව්‍රතාවයකට යනවනම්, ඒ කියන්නේ Tamanට ඒ අදහස ආව, ඒ චේතනාව ආව, එතනින් පස්සේ Tamanට ආපහු Tamanගේ භාවනා අරමුණට හිත තියන්න පුළුවන් නම් ඒක තමයි මේ අනිත්‍ය. මොකද අපි මොනම සමාධියකින් හිටියත් අපි මේ සමාධියෙන් දිගටම ඉන්න බෑ. මෙන්න මේක තමයි අපේ තියෙන මේ අපේ තියෙන මුලාව. මොනම භාවනාවකින්වත් මොනම අරමුණකින්වත් අපිට එක දිගටම ඇය ගන්න හිටියත් අපිට කන්න බොන්න හරි ඔක නවත්තන්න ඕන. ඒ අතරෙදි තමන්ගේ හිත කැඩෙනවා කියන එක ඒක සාමාන්‍යයි. ඒකට බය වෙන්න එපා. ඒක කැඩුනොත් ආපහු මේ හිතට ඒ භාවනා අරමුණ දෙන්න. Tamanṭa ඒක කරන්න බැරි නම් Tamange hita e bhavana arumunen nathuwa anith patthata yanawa nan e kiyanne taman taama prathamika avasthave nan inne anna hitenge taman me dedis gunupaya anna e wage tamanṭa puluwan meken gænawenna puluwan. Ai man me arumuna aave? Ai man me vedanawata දැන් ඔතන මොනවා හරි Tamanට වෙනම චේතනාවක් එනවා නම් මෙන්න මේක මම මෙහෙම පවත් ගන්න ඕන, මං කර්ම පවත් ගන්න ඕන කියලා වෙන අරමුණු එනවා නම් හොඳට බලන්න මම මේ ඇයි මේ වේදනාව වලට මම මේ භාවනා අරමුණට වැඩිය අගයන් දෙන්නේ. මම හරම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, අරය අභිභවා යන්න ඕන, මෙච්චර වෙලාවක් මම භාවනා කරන්න ඕන. ඔය කොක්කෝම දේවල් ඇත්තටම ප්‍රාර්ථනා ඒවට ඇලෙන්න එපා. මම කියන මේක මේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ මම ඒකයි මේ බොහෝම පරිස්සමෙන් මේක කියන්න හදන්නේ. මොකද තමන් මමහර නිතරම කියන්නේ තමන් කොච්චර ගඟේ කොච්චර දුර ගිහිල්ලා තියෙනවද කියන එක තමන්ට අවබෝධ වෙනවා. මොකද මම මේ පහුර අතහරින ධර්ම ටික කියන්න ගියොත් එහෙම තාමත් පහුරේ ඉන්න කට්ටිය ඒක තමයි අපි මෙතන මේ යම් විදියකින් අපිට මේ දේවල් මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවනම් ඔන්න ඔතනම තමයි ඒකම තමයි කල්යාණ මිත්‍රයෝ බොහෝම කරුණාවෙන් මං හිතන්නේ අපි විස්තර කරලා දෙන්න හදන්නේ. ඒ ඉන්න තැන අනුව ඒ යෝගාවචරය ඉන්න තැන අනුව එතෙන්ට ගිහිල්ලා එයාගේ විඥානයෙන් හැසිරෙන විදිය යම් විදියකින් අවබෝධ කරගෙන එයාට එතනින් උඩට එන්න ධර්මයක් දේශනා කරනවා මිසක් දැන් අර අපේ හාමුදුරුව මම මේ කවුරුවත් විවේචනය කිරීම නෙවෙයි එතන අර සබ්බලෝක යනුගත සංඥාව වගේ දෙයක් එතෙන්දී කීම මම එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද ඒක කිව්වනම් සබ්බලෝක යන බිල දර්ශනා සංඥාව ඒක බොහෝම ගැඹුරට විස්තර කරලා දෙන්න පුළුවන් හැකියාව එක එක කිව්වනම් තමයි බොහොම වටින්නේ. ඒකයි ඔබතුමාට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ලෝකෙම තියෙන සංඥාවලට සංඥාවලට අනුබරතය ඒ කියන්නේ ඇලීම නැති කරන්න ඉස්සර වෙලා තමන්ගේ තියෙන රළු දේවල් වලින් ඉවත් වෙලා හොඳ අරමුණු වල හිත තියලා අපි දැන් මෙතන කතා කරා තමන්ගේ යුතුයකම් විදියට ඉෂ්ට කරන්න. මොකද ධර්මයේ හැසිරෙන කෙනා අපිට බාහිරින් දැකින් හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා gedara යුතුයකම් ඉෂ්ට කරයි ඔක්කොම ඉෂ්ට කරයි. දැන් මම විතරම කියන කතාවක් තමයි බුදුහා අපේ සම්මා සම්බුදුජාණන් වහන්සේ යසෝදරා දේවී විදිහට අඳුරගත්තා. තමන්ගේ තාත්තා සුද්ධෝදන රජුරු විදිහට අඳුරගත්තා. හැබැයි එකම දේ අපේ ඒ උත්තමයන්ගේ තියෙන එකම දේ තමයි ඒ දේවල් තමන් ආපස්සට නාම රූප ඇති කරගෙන මම මෙන්න මේ දේ කමයට කරන්න ඕන මම මෙන්න මෙහෙම හැසිරෙන්න ඕන මට කිරි දුන්න කෙනා මට මම වඩාගෙන හදාගත්ත කෙනා කියන ඉන්නේ අන්න ඒ අතීතයට යෑම හෝ අනාගතයට යෑම හෝ අභිනන්දනය කිරීම ඒ උත්තමයන් වහන්සේලාට නෑ. එක ඊතලයයි වදින්නේ දෙවෙනි ඊතලය ඒක හදාගන්නේ නෑ. අන්න ඒ තත්ත්වයට අපි හිත ගේන්න ඕන මම හිතන්නේ අන්න ඒකයි මෙතන වැදගත්ම වෙන්නේ. මම හිතන්නේ ත්‍රිරුක් මහත්තයට යම් අවබෝධයක් ආව කියලා. මම ඇත්තටම ඩොක්ටර් මාර්ටින් ප්‍රශ්නයක් අහන්න. ඔව් දනක. ඔව් විශේෂයෙන් චිත්‍රා මහත්මිය තව ටික වෙලාවකින් ඉවත් වෙනවා කියලා ලියලා තිනවා. ඒ නිසා මම හිතුවා එතුමියගෙන් උත්හඳ යමක් අහන්න ඕන නිසා මම එතුමියට ප්‍රශ්නයක් යොමු කරන්න. ඩොක්ටර් මාධව ඉතාමත්ම පැහැදිලිව අපිට පැහැදිලි කරලා දුන්නා නිරුක් මහත්තයාගේ ප්‍රශ්න උත්තරේ. ඒ නිසා මම වෙනත් පැත්තකට යන ප්‍රශ්න අහන්නේ මේ අද සාකච්ඡාවේ මාතෘකාව හැටියට අදින් අපි අදිත්‍යාන අභිනිවේශ පැත්ත ගැන කල්පනා කරත් සබ්බලෝකයේ අනුග්‍රහ සංඥාපියන් පස්සේ අදිත්‍යාන අභිනිවේශ ගැනත් අපි කතා කරා. මේ ඉතින් අපි ජීවිතේ බොහෝ දේවල් කරන්නේ මේ අදිත්‍යාන අභිනිවේශ මතනේ. සාමාන්‍ය හැමදෙනාම පුතග්ජනමත් මේ හැරි ඒ අදිත්‍යාන අභිනිවේශ ඒ කරන ඒ ගතිය ලක්ෂණය යොදා ගන්න පුළුවන් ආරම්භයේදී කියලා මම හිතනවා. සත්‍යත්ව පැහැදිලි කර දෙන්න යනකොට මේ භවය සැලසුම් කර ගන්න කියන දේ. ඉතින් අර තමන්ගේ කුසලයන් ගැන විශ්වාසයක් ඇතිව තමන්ගේ තමන් කරන තියෙන ත්‍යාගයන් අපේ ත්‍යාග අධිෂ්ඨාන ගැනීම කතා කරා. ඒ විදිහට ඒවා ගැන විශ්වාසයක් ඇතුව මේ භවය සැලසුම් කරන්න අධිෂ්ඨාන අභිනිවේෂය ඒ සංකප්පය මත මට අන්න ඒ කාරණාව ටිකක් තවදුරටත් පැහැදිලි කරගන්න කැමතියි, දැනගන්න කැමතියි. මට ඒ දේ ටිකක් තවත් විස්තර කරලා පැහැදිලි කර දෙන්න පුළුවන්ද චිත්‍රාජ් ප්‍රශ්නකරණී? එතු මේකෙන් පස්සේ අවශ්‍ය වුණොත් ඒ කොටසම තව පොඩ්ඩක් ජයන්ත මහත්තයාට කතා කරන්න. පන්සි මහත්තයා කියන බාමුද කන්නවා. පන්සි තෙරුවන් සරණයි. ඇත්තටම මේ දේවල් අවශ්‍යයි තමයි. මොකද ප්‍රතිපදාවේ මුලදී අපිට මේ දේවල් අවශ්‍ය වෙනවා. දැන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙනවා කියන එක අපි දේශනාවලත් අහලා තිනේ. නමුත් අපේ දැනුමින් අපි භාවනා කරන අය නිසා දන්නවා ඒක තමයි ඇත්තටම අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ගයට එන්න ඉස්සර වෙලා තියෙන දේවල් ඇත්තටම අධිවේගී මාර්ගයට එන්න තියෙන පොඩි පොඩි අතුපාරවල් විදිහට තමයි ඒව තේරුම් අරගෙන තියෙන දැනට. ඒ අතුපාරවලින් ඇවිල්ලා අධිවේගී මාර්ගයට වැටුණට පස්සේ ඒක නිබ්බානගාමි වෙන්න ඕනේ. නිබ්බානගාමි කියන්නේ නිවනම අරමුණු කරගෙන නැත්තම් අපේ අවසාන පරමාර්ථය නිවනයි කියන එකට යොමු වෙලා අධිවේගී මාර්ගයේ ගමන ආරම්භ කරනකොට ඒක වෙනමම පැත්තකට යොමු වෙනවා කියන එක තමයි තීරුම් අරගෙන තියෙන්නේ. ඒ මොකද අර මේ දිල්රුක් මහත්මයා අහපු ප්‍රශ්නෙටත් එතන ඇත්තටම පොඩි පැහැදිලි කිරීමක් වගේ එනවා. මොකද මේ දේවල් හැමදේම කරන්නේ අපි නිවන බලාපොරොත්තුවනේ. දැන් එතුමාගේ ප්‍රශ්නේ වුණෙත් මේ ඒ කියපු කරුණු අනුව ඇත්තටම භාවනාවේ ඉහළට යනකොට එම්කද අපි මේ දැන් සාමාන්‍ය ලෝකයේ තුලම ජීවත් වෙනවා කියලා අපි හැමදාම මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව අපි මේ කරන සෙල්ලම ගැනම කතා කර කර හිටියොත් අපිට ටිකක් අමාරු වෙනවා නිවන පැත්තට යොමු වෙන්න. මොකද එතකොට අර අපි කැලේ අතරමං වෙච්ච අය වගේ අධිවේගී මාර්ගේ දකින්නෙත් නැහැ. පොඩි පොඩි අතුපාරවල් වල මේ අතුපාරෙන් අනිත් අතුපාරට එතනින් අනිත් අතුපාරට යනවා මිසක් අර මාර්ගයට යැවීමක් නැති වෙන්න ගන්නවා. දැන් අර භාවනාවේ ඉහළට යනකොට එතුමා කිව්වා වගේ ඇත්තටම මම තේරුම් ගත්ත හැටියට වැරදිනම් මාවනි වැරදි කරන්න දෙලුක් මහත්මයා. මොකද දැන් අපි කැලේ ඇවිද ඉඳලා මොන හරි වෙලාවක අපිට හිතෙනවා මේක තමයි මේක වැරදි. හරි පැත්තක් තියෙනවා ඒ පැත්තට යොමු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ අතරදී භාවනාවට යොමු වෙලා ඊළඟට අපි අර ලෝකය ඉන්ද්‍රිය හයෙන් අල්ලගත්තපු ලෝකෙට ඇලෙන්නේ නැහැ කියලා හිතාගෙන භාවනාවට යොමු වෙලා ඊළඟට අපි භාවනාවේ දේවල් වලට ඇලෙන ස්වභාවයක් තියෙනවා. එතන ඒ එක මොකද මේ ලෝක ගැන කතා කරනකොට ඇත්තටම ඒකත් පොට්ටපාද සූත්‍රයේ අර ඉතාම හොඳයි පහන් කනුව දේශනායක ස්‍යානුතුණ අර අපේ කටුකුරුන්දේ ඥානানন্দ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාව අහනවා නම් එතන උන්වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මේ අපි මේ කාලත්‍රේ වරදවාගෙන ගත්තපු යම්කිසි දිට්ඨියක් ගැන. එතන උන්වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මේ ආත්ම ප්‍රතිලාභයක් කියලා දෙයක් තියෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තිනවා. ඒතර මේ ලෝක වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ කාම ලෝක, රූප ලෝක, අලෝක, අරූප ලෝක කියලා ඒ ආත්ම ප්‍රතිලාභ තුනයි කියලා. දැන් ඒ විස්තරය ගැන ඒ දේශනාව අහලා දැනගන්න. ඉතින් දැන් දිල්රුක් මහත්තයා අහපු ප්‍රශ්නේ ඇත්තටම කාම ලෝකයෙන් ඉවත් වුණු මනසක එනව වෙන වෙන ඊට වැඩිය සුකුම විදිහේ කාම ලෝකේ එන්නේ නැති නමුත් සුකුම සංඥාවල් එන්න ගන්නෙ. ඒ දේවල් වලින් පෙන්නනෝ අපේ අනුසය. ඇත්තටම ඇතුලේ අපේ තියෙන දේවල් ඔක්කොම තමන් මොන විදිහේ කෙනෙක්ද කියන එක දැනගන්න ඉතාම හොඳ අවස්ථාවක්. ඉතින් ඒ සංඥා එනකොට ඉතින් මෙතන කියන්නේ ඒ සංඥාවල ඇලෙන්න එපා කියලා. මොකද එහෙම සංඥාවල ඇලුනත් ඒවත් ප්‍රපංච වලට හැරෙන්න ඉඩ තියෙනවා. ඒනොත් අපිට අපි මුලින් කතා කළා දෙන ප්‍රපංච කියන්නේ සංඛාර, සංඛාර කියන්නේ එකට චේතනා කියන්නත් පුළුවන්කම තියෙනවා. චේතනා කියන්නේ කර්ම. සෝටි කර්ම සකස් වීම ඒ අවස්ථාවේදී උනත් වෙන්නේ ඉඩ තියෙනවා. අපි හරියට සංඥාව තේරුම් නොගත්තොත් ඒ සංඥාවල් කාම ලෝකයේ අර ඇහෙන් කනෙන් දේවල් දැකලා අහලා එන සංඥාවල් වගේ නෙවෙයි. ඊට වඩා බොහොම සියුම්. නමුත් එවැනි සංඥාවල් වල ඇලෙන්න එපා කියන එක තව දුරටත් තථාගතයන් වහන්සේ මේ දේශනා කළ තින්නේ සබ්බ ලෝකේ අනිරත් සංඥා කියලා. ඒ සියුම් සංඥාවලට ඇලෙන බවක් අපේ මනසේ තියෙන නිසා කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. මං හිතන්නේ දැල්වත් මහත්මයා අහපු ප්‍රශ්නෙට ඒකට පිළිතුරක් ලැබුණද කියන එක මම දන්නේ නැහැ. ඒ ගැන තමයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. දැන් ડોක්ටර් මාද සමාවෙන්න මම කවුද මේ පද්මසි මහත්මයාට මම කියන්න වෙන පද්මසි මහත්මයා ඔබතුමාට පුළුවන්ද මේ මං අහපු ප්‍රශ්නය කෙටියෙන් අහලා නැකියලා ඒක ප්‍රශ්න දෙකක් දෙන්න. තේරුම් ගන්නයි දලොත් මතය ඒ ප්‍රශ්නේ මට හරියටම පැහැදිලිුනේ නැහැ. ඒ වෙලාවට එහෙම වුණත් නම් ඔය වෙන දෙයක් කියන්නේ නේද? ජයන්ත මහත්තයාට පුළුවන් මම අහන ප්‍රශ්න අහන්න. දල්වත් මහත්තයා මහනා නම් බොහොම පිං. මට මේ ප්‍රශ්න අහන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම කිව්වේ. මේ මම මේ අද්මි අධිකාර අභිනිවේශ කියන ධර්මතාවයන් මේ සාමාන්‍ය පුතග්ජන ජීවිතයේ යෙදෙනවා මේ බොහෝ විට. ඉතින් ඒ සාමාන්‍යයෙන් අපි සුපුරුදු ඒ අධිකාර අභිනිවේශ తත්වය කොහොමද මේ නිකම පැත්තේ ඉඳනකොට ඒක යදාගෙන මේ භවයේ සැලසුම් කරගන්න එකට කරන්නේ මොකද සත්‍යතුමාකෝ භවයේ සැලසුම් කරන්න කියලා. දැන් මේ වැඩසටහන ඉවරනන් පස්සේ මම ඒක කරන්න කියලා ඇසි කරනවා. මේ ඒකට අවශ්‍ය ටූල් ටික හොයාගන්න මම අහන්නේ. මේ ඒක කොහොමද කරන්න කියන එක ඇහුවේ. අදිත්‍යන අභිනේෂ තමයි අද සුභාගතාවේ අන්දිනි මාත්‍රිකාව. සබ්බලතන විද සංඥා යට තියෙන ප්‍රධාන ටූල්ස් දෙක. ඉතින් ප්‍රශ්න දැන් තේරුණාද? අද්විමාත තරන් සර්ණයි දලොත් මහත්තයා ඇත්තම මෙතන දැන් මහත්තයාගේ ප්‍රශ්නෙටයි මේ හැමදේටම අදහසක් ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම අරමුණු කළා ඔබතුමා අහුව ප්‍රශ්නේ පළවෙනිම කාරණයක් තමන්ට වටහා ගන්න වෙනවා. ඒ කියන්නේ මේ කතා කරන කෙනාටම මට ඒ කියන්නේ මේ සංඥා කියන දේවල් අපිට කොතනද කොහොමද ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. මේක අපිට පුළුවන්ද? එහෙම නැත්නම් ඇයි තථාගතයන් වහන්සේ මෙහෙම දස සංඥා ගැන මෙහෙම ක්‍රමයක් අපිට මොකයි මේක තේරුම් කරලා දුන්නේ කියන. අනේ ඒ හේතුව අපි තේරුම් අරන් තියනවාද? මාත්මේ කතා කරන්නේ මේ තමා තමාගේ නගන ප්‍රශ්න වශයෙන් මම මේ ඩිස්කස් කර මේ කතා කරන්නේ. ඉතින් මේ සංඥා කියන දේවල් මගේ තේරුමෙන් පමණට නම් මේ විපාක වශයෙන් අපි අත්විඳින වින්දනය වේදනාව කියන කාරණය ආරම්භය අපේ හිත තුල ඒ ෂණයම ඒ ආරම්භය යම් කිසි විග්‍රහයක් විස්තරයක් මේ ආවල් දෙනේ කියලා හදා ගන්න බව තමයි. නමුත් මේ අවස්ථාව අපිට මේ අපි ජීවත් වෙන මේ පියවි 100ෙන් අපිට මේ අවස්ථාව ග්‍රහණය කරගන්න අත්දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක තමයි මට තේරෙන්නේ. නමුත් එතනදි සිදුවෙන මේ සංඥාවල මේ සංඥා ගන්න తත්වය අපි එක එක්කෙනාගේ මනස් තුල ගන්න తත්වය එකිනෙකට වෙනස්. ඒවා ඒ එහෙම වෙනස් හද අපි විසින්ම හදලා පැල කරා වගේ තියාගෙන තියෙන දේවල් අනුව මේවා තමයි අපිව භව ගමන ගෙනියන්න සසර දික් කරන්න දාන ධම්මල් පුරුක. ඉතින් මේ ධම්මල් පුරුකේ මේ පුරුකේ ශක්තිමත් බව එහෙම නැත්නම් මේකේ තියෙන පේස්ට් එක මේ අලවන ගම් එක වගේ එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ තමන් ගැන දිදුලන බවකට කැපී පෙනීමට ඉදිරි ඔසවා තැබීමකට තියෙන ඕනකම තමන් තුළ මතුවෙන ඕනකම මේක සිම්ම අපිට පේන්නේ නැතුව අප තුළ ඇති වෙන තත්ත්වයක් තියෙනවා. මම තේරුම් අරන් තියෙන්නේ මේ ඒ තත්ත්වය ඒකේ උදය ඒකේ ජවය ඒකේ ශක්තිමත් බව ඇලෙන බව ඒක දුර්වල කරගන්න ඕනේ අපි ක්‍රමයෙන්. ඒකට තමයි මේ ඔබ කිව්ව මේ සංඥාව වඩන්න කියලා තියෙනවා කියලා මේ මෙයා කරෙන් තමයි මට මේ ගැන විස්තර කරන්න මට තේරෙන්නේ. තේරුම් සර්. සමහරවිට දලුවත් තමයි ඒකට මට තව පොඩි දෙයක් අහන්න පුළුවන් තව එකතු කරන්න වෙලාව තියෙනවද දන්නේ නැහැ නේද? කමෙන්ට් දෙන්න හොඳයි. නැබයි එතකොට දැන් එක හරි වටිනවා ඒ කියපු අදහස් ටික ඇත්තටම මේ දැන් එතනදි තමයි තවත් ප්‍රශ්නින් ආරක චිත්‍රාජපක්ත මහත්මිය අපිට ඒ කියපු දේ තමයි ඇත්තට මෙතනදි ඒක තමයි කොහොම ළඟදී දැන් කාම සංඥා ඒවා අපි ගත්තකින් තිබ්බ සම්හලවල දැන් වෙලා තින්නම් අපි මේක දැන් ඒක ඒවට ඇදෙන්න එපා කියන එක හරි. නමුත් ඒක එහෙම නිකන් කිව්ව පදියට මේක කරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් එතුමිය දැන් කලින් අර සංස්කාර නිරෝධය කියන්නේ සංඥා නිතර ප්‍රපංච වලට යනවා කියලා කියන්නේ. ඒතකොට දැන් මම ඔබ හිතාගත්තත් හොඳයි. සංඥා ප්‍රපංච වලට යන්න ඕනේ නැහැ කියලා හිතාගත්තා කියලා මේක වෙන්නේ නැති ගැතියක් වෙනවා. දැන් එතනදී දැන් මට සරල වශයෙන් තේරෙනවා මේ සංඥාව ඇති වෙනකොට ඒ කියන්නේ ඇති වෙන තැන් දෙකකින් සම්බන්ධයක් වගේ නිකන් අනිත් වගේ මෙතන ඒක එන ඒක වෙන දේ ගැන අවබෝධයක් නැතිමුනොත් ඒක එහෙම නිදේම අත්හැරෙන්න පුළුවන්ද කියලා තියෙනවා. අනිත් එකයි මට ඒ පැත්තෙන් තමයි මට දැනගන්න අවශ්‍ය තිබුණේ. කියන්නේ කොහොමද මේකට පිවිසෙන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපිට සංඥාවක් කෙනකොට මම යම්කිසි ආකාරයක භාවනාවකදී යම්කිසි දැනීමක් කෙනකොට මට මේක දැනෙනකොට මට මේක දැනෙන්නේ මේක දැනෙනකොට එතන ඒක කියන්නේ ඒක ඉදී ඇති නදයක් නෙවෙයි කොහේ හරි තැන් දෙකක් නිසා සාපේක්ෂව ඇති නදයක් වගේ අන්නේ වගේ අදහසක් මම දන්නේ කියන එක තේරෙනවද කියලා. හරියට නිකන් අර මට මේ හොඳ යහපත් හැඟීමක් ඇති වෙනවා කියලා මේ වෙලාවේ ප්‍රසන්න ප්‍රීතියක් ඒ කියන්නේ ඒ මට ඇති වෙන ප්‍රීතිය කියන එකත් කොහේ හරි ප්‍රීතිය නැති තිබිච්ච තත්ත්වයක් නිසා මට ඒක ගැන නිය අත්දැකීම තියෙන මට කවදා හරි ප්‍රීතිය නැති තත්ත්වයක් නැතිබුණා නම් මට අර ප්‍රීතිය එන්නේ නැහැනේ. ඉතින් අන්න ඒ වගේ එහෙම මොකක් හරි අපි දාගන්න ඕනද මේක හරියට තේරුම් ගන්න මේ ටික එහෙම නැත්තම් නිකම්ම මට මේවා නොවැළිනවා කියලා ප්‍රාර්ථනා කරගෙන එහෙම කරන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි. දරුවන් සරණයි. බොහොම හොඳයි නුමුත්මයා. ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මම චූට්ටක් ඉස්සර කරලා අනිත් කට්ටියට ප්‍රවස්ථාව දෙමු අපි. ඒක දැන් ඔබතුමා ඔය කියන්නේ පෙර සංඥාවයි පසු සංඥාවයි ගැන. දැන් ඕකම අපි බොහොම මේකකින් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම මේක ගන්න එක සුදුසුද දන්නේ. හැබැයි අපි මෙහෙම කියමුකෝ. දැන් අවිද්‍යාපච්චය සංඛාරා කියනවා. මේ අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ මේක ටිකක් ගැඹුරුයි. ඒක නිසා අපි තේරුම් ගන්න බලමු. මේ මට පෙරතිවිච්ච අවිද්‍යාව නිසා තමයි පෙරතිවිච්ච අවිද්‍යාවේ ඇතුලේ තියෙනවා එක එක සංඥාවක්. එතකොට මම මනසට හෝ මේ ආයතන හයෙන් ගන්න දෙයක් එනකොටම මට ස්පර්ශ වෙනකොටම මගේ පෙර තියෙන සංඥාවල් වලට අනුව තමයි මගේ ඒ පිළිබඳව නාම රූපයන් මම හදන්න යන්නේ. අන්න ඒකයි ඔබතුමා ඔය විස්තර කරන්න අදහස් කරේ. මගේ තියෙන අවිජ්ජාවේ తත්වය අනුව ඒ එවෙලේ තියෙන අවිජ්ජාවේ తත්වයන් අනුව තමයි මම ඒ පෙර සංඥාවල් අනුව තමයි මගේ වේදනාවල් වලට අගය දීම ඒ පසු සංඥාව සකස් වෙන්නේ යන අර පෙර තියෙන සංඥාවල්. රහතන් වහන්සේ නමකට අර පෙර සංඥාවල් වලින් පසු සංඥාව හැදීම එතරම් වෙන්නේ නැහැ. මේක ටිකක් ගැඹුරුයි. ඒක නිසා අපි අන්න එහෙම ඒ අතරෙදී ඔබතුමා දකින්න ඕන මගේ මේ පෙර සංඥාවල් ඇයි මේ දේවල් මගේ පිට එන්නේ ඇයි අනිත් කට්ටියට නැත්තේ ඇයි මට එන්නේ කියන අදහස තමයි ඔන්න ඔතන අර තමන්ගේ ආපස්සට කියලා මොනවා හරි දෙයක් තමන්ට එනවනම් අන්න ඒකට අගය දීපු නිසා තමයි. ඒ කියන්නේ මගේ මම ආපස්සට ගියත් ආයි කියන්නේ මටේ මගේ කායानुපස්සනාව. ඒ කියන්නේ මගේ තිස්කුණුපය ඉරියාපත භාවනාව හෝ ඔබ කරන කායानुපස්සනාව හරියට වැඩිලා නැති නිසා තමයි මේක උලුප්ප දෙන්නේ. ඒක නිසා ආපහු යන්න අර අපේ චිත්‍රාද පක්ෂ මහත්මිය මතක් කරා වගේ මේ දේවල් එන එක නොදකින් නොදොමකින් කියන්න එපා. මේවා ඇවිල්ලා සුර දූතියෝ සුර දේවතාවෝ මේවා ඇත්තටම තමන්ට එන්න හේතුව තමයි තමන්ගේ අනුශේධ ධර්මයන් විදිහට මේවට ඇත්තටම සාදු කියන්න ඕන. සාදු කියලා අරගෙන අනේ මට මෙන්න මේ සංඥාවල් ටික තාම මගෙන් ඈත් වෙලා නැහැ. මෙන්න මේ දෙයට මගේ හිත ගියා. මේ කේස් ටිකට මගේ හිත ගියා. මම මේ කියන්නේ රළුව ඔය විදියට. එහෙම නැත්නම් ඥානවලට මට්ටමට යන්න පුළුවන් නම් මෙන්න මේ ඥානවල මට උදාහරණයක් විදියට මම ආකාස සංඥායතට කැමතියි කියන. එතකොට මම මොනවත් නැති තැන. ඒ කියන්නේ මොනවත් කිසිම දෙයකට ඇලීමක්. ඒ කියන්නේ ආකාශයට මොන හිස් තැනකට මම කැමැත්ත ඇති කරගත්තා වගේ දෙයක්. මම මේ බොහොම රළුව මේක කියන්නේ අන්න ඒ වගේ තැනකට. ඒ කියන්නේ මම අනිත් දේවල් වලින් අයින් වෙලා ඉන්න ආසාව ඇති කරගත්ත මේ ආයතන හයෙන්ගෙන සංඥා වලින් නැතුව මම ඉන්න කැමැත්තක් ඇති කරගත්තා නේද කියන තත්ත්වයටම තමන් මේ හැම සංඥාවක්ම තමන්ට එන හැම දෙයක්ම තමන්ට විශ්ලේෂණය කරලා ඇත්තටම මේ චිත්තානුපස්සනාවෙන් හොඳට බලන්න පුළුවන් මෙන්න මේ දේවල් මම තවදුරටත් මේ අදහස වැඩි දියුණු කර ගැනීම පිණිස මම ජයන්ත මහත්තයාට යොමු වෙන්නද සම්මා සම්බුත් සරණයි. සම්මතන්න හැමෝටම මම හිතන සාකච්ඡාවක් දවස් පුරාම කරේ. දැන් මෙතනදී ඇත්තටම බලන්න ඕනේ මෙතන සංඥා කියන වචනේ යෙදලා තියෙන්නේ ඇයි කියලා. මෙතන දැන් නිර්මාණ සූත්‍රය හැටියට සංඥා 10ක් පෙන්නන්නේ. ඒ සංඥා 10 ගැන ඒවා සංඥා කියලා හැඳින්වුවට එතනදී කරන්න දෙයක් එහෙමත් නැත්නම් වෙන සිද්ධියක් තමයි පෙන්වලා තියෙන්නේ. මේ සිද්ධියට සංඥාව කියලා නමක් දාලා තියෙනවා කියන එක තමයි මට හැඟිලා යන්නේ. දැන් මෙතනදී සබ්බ ලෝකේ අනබිදත් සංඥා කියනකොට එතන තියෙන අර උපේ උපාදාන අදිත්තාන අබිනිවාස අබිනිවේසානුසයව තේපජහන්තෝ විරමති න උපාදියන්ති. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන යම් යම් අදිෂ්ඨාන. අදිෂ්ඨාන කියන්නේ මේ සිතේ ඇතිවන යම් යම් බලාපොරොත්තු නැත්නම් හිතේ තියෙනවා ප්‍රාර්ථනා. ඒ අදිෂ්ඨාන සාමාන්‍ය මානසිකයට තියෙන්නේ හුඟක් වෙලාවට මේ ඉන්ද්‍රියන් පිනවීමේ අදිෂ්ඨාන තමයි තියෙන්නේ. يعني රැකියාවේ ජීවනවා එහෙම නැත්නම් කාම භෝගී දේවල් ලබා ගැනීමේ තියෙන අදිෂ්ඨානයක්, ඒ මුදල් ඉතුරු කිරීමේ තියෙන අදිෂ්ඨානයක්, ඒ වගේ අදිෂ්ඨාන තමයි තියෙන්නේ කාම අරමුණු සහිත අදිෂ්ඨාන. ඒතොර ඒ වගේ තමයි මිනිස්සු අභිනිවේශ වෙන්නේ, පදිංචි වෙන්නේ. ඊට පස්සේ ඒකම තමයි අනුසේ බවට පත් වෙන්නේ. රාගානුස, පවරාගානුස, විචානුස, මානානුස, ඒ ඔක්කොම අනුසේ ධර්ම ඇතිවෙන්නේත් ඒකයි. අනුසේ ධර්ම නිසාම මේ අදිෂ්ඨාන ටික පෝෂණය වෙවි යනවා. ඉතින් දැන් මෙතන කියන්නේ උපේ උපාදාන චේතසෝ අබින් අදිඨානා විනිවේසා තේපජහන්තෝ විරමති න උපාදීයන්ති. අන්න ඒ අදිෂ්ඨාන ධර්මයන් පහ කරලා ඒවට උපාදාන නොවි සිටීමම තමයි මෙතන සංඥාව කියලා අර්ථ දක්වලා තියෙන්නේ. නැත්නම් වෙනම මේ අමුතින් තියෙන සංඥාවක් කියලා ගන්න එක නෙවෙයි කියන එකයි මට තේරෙන විදිහට කියලා තියෙන්නේ. අන්න ඒ දේ තමයි දැන් කරන්න තියෙන්නේ. කොහොමද මේ අපේ ලෝකේ කිව්වම සබ්බ ලෝකේ කිව්වම මෙතන පංච පාදානස්කන්ධ ලෝකේ ආයතන ලෝකේ කියන දෙක මූලිකව අපිට සැලකන්න වෙනවා. ඒ හරහා තමයි අපි කාම ලෝක ඒ වගේම අපි කියනනේ කාම ලෝක ඊළඟට කියන රූප ලෝක අරූප ලෝක. ඒ සෑම දෙයක්ම දැන් රූප ලෝක අරූප ලෝක වලට පව යන්නේ පංච පාදානස්කන්ධ ලෝකේ හරහා. ඥානඥානඥායතන අහිංසඥායතන ඒ සියරතම හේ කියන්නේ ප්‍රයෝග කරගන්නේ මේ මනස කියන එක. මේ අර බඹයක් පමණ වූ ශරීරයේ මනසකින් යුතු සංඥා යුතු ශරීරයෙන් තමයි මේ හැම දෙයක්ම මනුස්සයෙක් හැටියට දියුණු කරගන්නේ. නමුත් ඒකෙත් ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක්ම නේද කියන එක දැනගෙන ඒ වගේ නොඇලි නිවනම ශාන්තයි කියන අර ඉහලින් තියෙන මාතෘ නිරෝධ සංඥා කියන එක. ඒ නිරෝධ සංඥා කියන්නේ මේ සියලු දේයන් වඩා නිවනම ශාන්තයි කියන දැකීමට එම තමයි එතනදී පෙන්වන නිරෝධ සංඥා කියන්නේ. ඒ වගේ දැන් මෙතනත් කියන්නේ මේක 아무තු සංඥාවක් නෙවෙයි අවබෝධයකට පැමිණීමක් කියන එක තමයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකය ආයතන ලෝකය කියන එකේ තියෙන වැරදි අදිෂ්ඨාන, වැරදි අභිනිවේෂ, වැරදි පදිංචි වීම. එතකොට වැරදි මේක අනුසය ඇති වෙන විදිහ දැකලා ඒව ඇති නොවන විදිහට සිත පිහිටවා ගැනීම තමයි මෙතනදී මේ සංඥාව හැටියට දෙන්නේ කියලා. ඉතින් අපි දැන් භාවනා කිරීමේදී හුඟක් වෙලාවට යම් යම් සියුම් සංඥා ඇති වෙනවා නම් ඒ සංඥා ගැනනේ මෙතන කියන්නේ. හැබැයි ඒ සංඥා උනත් පහකල යුතුයි කියන එක තමයි කියන්නේ. ඒ සංඥාවල ඇලෙන්නේ නැතුව ඇත්තිතස්සේ ඒකට හේතු වෙච්ච කරුණු නිසා ඒ විදිහ සංඥා ඇති වුණා. ඒ හේතු නැතිනකොට ඒ විදිය සංඥාවක් ඇති නොවෙනවා කියන දර්ශනයට එහෙමත් නැත්නම් අවබෝධයට පැමිණීමෙන්ම ඒක ඉවත් කරගන්න එක හේතුඵල ධර්ම දැකලා ඒ එතනින් අයින් වෙන එක තමයි තේපජහන්තෝ කියන්නේ. ඒ අනුව ඒ විදිය තමයි හිතාගන්න තියෙන්නේ කියන එක කෙටියෙන් කියන්න කැමතියි. දෙනවා සර්. බොහොම පිං ජයත මහත්තයෝ, මම කාට හරි තව කෙනෙකුට, මොකද අපිට මිනිත්තු 10ක් වගේ කාලයක් තියෙන්නේ, කාට හරි තව අදහසකින් හෝ ප්‍රශ්නකින් යොමු වෙන්න අවස්ථාව දෙනවා නම් නොකිය කාට හරි එහෙම යොමු වෙන්න පුළුවන්ද? ඉතින් සරණයි වාද මහත්මයාතුළු, දලුවත් මහත්මයාතුළු සියලු දෙනාටම මට ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අපි ඊයේ සතියේ කිව්වේ මේ අද කතා කරන්නේ මේ ආහාරේ පටික්කුල සංඥා කියන එක. මම ඉතින් ඕක ගැන පොඩ්ඩක් මේ හිතා ඉන්නකොට මේ අර බුදුරජාන් වහන්සේ අර සංඝයා වහන්සේලටයි ගිහි ආයතයි ඔක්කොටම අර කියලා තියනානේ කෑමක් ගන්නකොට අර සිහි කරන්න කියලා කෑම කන්නේ ඉස්සරලා. එතක් ඒ අනුව හිතනකොට මේ කාරණා දෙක තුනක් හිතට ආවා. ඒ කියන්නේ මේ අර අපි මට මේක ඉස්සරහනම් දැන් මට ප්‍රශ්න අමතකගෙන එන අනිත්‍යවර සාඳුන නිසා මේ මම ඒක පස්සේ කියන වෙලිකුට මේ වෙලිකුට අවස්ථාව දීලා මම ඊළඟට අහන්නම් ඒ ප්‍රශ්නේ තුනන් සන්නයි. බොහොම පිං සඳ ප්‍රේස්මාත්මිය මේ තව කවුරු හරි වෙන කෙනෙක් ડોક્ટર කමල්ට මම යමු වෙනද? මම හිතන්නේ ડોક્ટર කමල් රෙකෝඩ් වෙන්න දාලා යනවා කියලා මම දාලා තිබුණා. මේ ડોક્ટર මාදමට පොඩි දෙයක් මතක් වුණා. මෙතනදී මට සඳහන් කරන්න කලින් බැරි වෙච්ච එකක්. මෙතන අදිෂ්ඨාන කියනකොට බුදුරජාණන් වහන්සේ දක්වලා දෙන අර අපි අර ඉස්සෙල්ලා කිව්ව කාම අදිෂ්ඨාන, ඒ කියන්නේ කාමයේ පිළිබඳව තියෙන අදිෂ්ඨාන වලට ප්‍රතිපක්ෂව අදිෂ්ඨාන හතරක්, ඒ කියන්නේ සත්‍ය අදිෂ්ඨානය, ඡාග අදිෂ්ඨානය, අන්තිම එක උපසමාදිෂ්ඨානය, ප්‍රඥා අදිෂ්ඨානය, උපසමාදිෂ්ඨානය කියලා අදිෂ්ඨාන හතරක්. මම හිතන්නේ මේ අර අභිනිවේශ වෙන මේ අනුශය වඩන අදිෂ්ඨාන කියන ඒවා රිප්ලේස් වෙන්නේ මත නැත්නම් ඒක වෙනුවට මේ මාර්ගයේ වැඩිමේදී අර විදිහ අදිෂ්ඨාන කොටසකුත් තියනවා කියලා. සත්‍ය අදිෂ්ඨානය කියන්නේ මේ තියෙන සත්‍ය පමණමයි, මේ නිර්වාණය පමණක්ම සත්‍යයි, අනිත් සියලු දේ අසත්‍යයි, වෙනස් වෙන දේවල් කියන අර්ථයෙන් ඒ විදිහ අදිෂ්ඨානයකුත් සත්‍ය අදිෂ්ඨානය කියලා. ඊළඟට ඡාග අදිෂ්ඨානය කියන්නේ මේ කෙලෙස් කියන දේවල් බැහැර කිරීම තමයි තියෙන ලොකුම ඡාගයේ කියන අදිෂ්ඨානය. ඒක ඒ අදිෂ්ඨානයේ යුතුව කෙලෙස් නැසන්න ගන්න උත්සාහයත් ඒක තමයි ඡාග අදිෂ්ඨානය කියන්නේ. ඊළඟට ප්‍රඥා අදිෂ්ඨානය කියලා කියන්නේ මේ කියන්නේ නිර්වාණය කියන තැනට යන්න ප්‍රඥාව තමයි උපකාර වෙන්නේ කියන තේරුම තමයි මතක හැටියට තියෙන්නේ. ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම හරහාම මේ ප්‍රඥාව ලබාගත යුතුයි කියන එක. ඒ වගේම උපසමාදිෂ්ඨාය කියන්නේ මේ ශාන්ත ප්‍රණීත භාවයට පත්වීමමයි සැපේ කියන අර්ථයෙන් එය අදිෂ්ඨාන කර ගැනීම කියලා. ඉතින් ඒකත් මතක් වෙච්ච නිසා මට සඳහන් කරන්න ડોક્ટર මාදවගේ ලයින් එක පොඩ්ඩක් ඩ්‍රොප් වුණා. දැන් හරි මං හිතන්නේ නේද? ડોક્ટર මාදව අපි කතා කරගෙන යනවද? ජයන්ත මහත්මයා ඇහෙනවද? ඇහෙනවද? දලුවත් මහත්මයා ඇහෙනවා. ડોક્ટર මාදවගේ ලයින් එක ඩ්‍රොප් වුණා. මේ මං හිතන්නේ ජයන්ත මහත්මයා කිදීපු උත්තරෙන් අර මං අහපු ප්‍රශ්නෙට පිළිතුරක් යම් සම්මතකට ලැබුණා කියලා හිතනවා මට. ඒ ප්‍රශ්නෙට මම උත්තර ඉදිරිපත් කර ගැනීම තමයි කරන්න තියෙන්නේ දේවල් වලින්. දැන් තමයි ටිකක් දැන් යම් කිසි උත්තරයක් ලැබීගෙන එනවා කියලා පේනවා. ડોક્ટર මාදව දැන් එනවද? ඔව් මහත්මයා, මගේ ලයින් එක මම හිතන්නේ මේ වුණා. මම හිතන්නේ ජයන්ත මහත්මයා ලොකු දෙයක් එකතු කරා. ඒක බොහොම පිං ජයන්ත මහත්මයා. අපි හිතුවා අපි ස්මාර්ට් වීඩියෝ එකේ මෙතුමි දිපස්නේ දැන් තරුවන් තරණයි. මගේ ප්‍රශ්නේ මට මතක් වුණා. දැන් අපි ආහාර ගන්නකොට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා බහිසජ්ජ, ඒ කියන්නේ බෙහෙත් සංඥාවෙන් ආහාර ගන්න කියලා. මම අහලා තියෙනවා දැන් සාමාන්‍ය සතු වඳුරු රිලව් ඇර අනිත් සතු සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් විතරයි මේ කන්නේ. දැන් අපිට උනත් ඇඟේ සමහරවට රූප දැන් අසනීපක් වගේ වෙලා තියෙනනම් එම්බ්‍රිසෝන වගේ හැදිලා තියෙනනම් අපිට බත් කන්න එච්චර ප්‍රිය වෙන්නේ නැහැ. මේ නිකන් වෙන දෙයක් කන්න හිතෙන්නේ. දැන් ඉතින් බබාල හම්බෙන්න ආයත එහෙම ඉතින් අර වෙන දේවල් ඉතින් එහෙම කන්න හිතෙන, ඒ කියන්නේ රූපේ වෙනස් වෙනකොටත් අපේ හිත ගන්න ආහාරය වෙනස් විය යුතුයි කියලා අපිට සංඥාවක් දෙනවා කියලා වගේ හැඟීමක් මට තියෙනවා. ඉතින් මේ මට මේ ගිය සතියේ ඉඳලා මේ ඇතිවෙච්ච සංඥාව තමයි මේ කෑම ගැන හොඳට පොඩ්ඩක් හොඳට පරිස්සමෙන් ඒ ගැනම හිතුවා. හිතනකොට මේ මට තේරුම් ගියා මම පැණි රස දේවල් වලට සාමාන්‍යයෙන් කැමති. ඉතින් ඒ වුණාට මේ හැමදාම මම පැණි රස දේවල් කන්නේ නැහැ. බොහොම කලාතුරකින් ගෙදර නම් මොනවත් පැණි රස දේවල් කැවෙන්නේ නැහැ. ඒකට උනත් සීනි දාලා බොන්නේ නැහැ. උදේ එකට විතරයි බොන්නේ. නමුත් අර මම මේක හිතනකොට මට මේ පැණි රස ටිකක් කනවා නම් ඇඟට තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. හිතුණා. ඉතින් මේ ඉතින් ඔහොමම බලකට මට පොඩි ඔළුව ගැක්මක් වගේ එකක් ආවා. පස්සේ මම කරේ අද උදේ පොඩි කේක් කෑල්ලක් කාලා කෝපියකට සීනි දාලා පොඩ්ඩක් බිව්වා. බිව්වට පස්සේ ඒ අමාරුව ඇරුණා. ඉතින් මම හිතුවා මේ මගේ ඇඟ එක්කෝ මගේ ඇත්ත වශයෙන්ම මගේ ඇඟ කියනවත් දන්නේ නැහැ, මට සීනි තව ටිකක් අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් මගේ මේ බොරු සංඥාවක් දෙනවත් දන්නේ නැහැ. මේ දැන් අපි මේ කෑම වලට හුඟක් පරිස්සමින් කන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හොඳට මේ යැපීම විතරනේ මේ කෑම කන්නේ. අන්න ඒ වගේ අර භෝජනේ මාත්‍රාව දැනගෙන කන්න කියන කොට සමහර තැන්වල කියන බුදුරජාණන් වහන්සේ පාත්‍රය පිරෙන්න සමහර දවස් වලට වැළඳුවා, සමහර දවස් වලට ටිකයි වැළඳුවේ. අන්න එහෙම එහෙමත් අහලා තිනවා. ඉතින් මට පොඩි මට ප්‍රශ්නයක් ආවා, මගේ මේ හිතේ වැඩ කරන මායා සංඥා මායාවක් විසින් වැඩ කරනවද මොකද්ද කියලා ටිකක් පැටලවිල්ලක් ආවා. ඒකයි මේ ඔබතුමාලාට පුළුවන් නම් මට ඒකට පැහැදිලි කරන දෙන්න තේරුම් ගන්න. මම පද්මසිරි මහත්තයට යොවෙන්නද ඒකට මේ පිළිතුරක් බලාපොරොත්තු වෙයි. පද්මසිරි මහත්තයා තේරුම් ගන්න ඇත්තම මට ඒ ගැන වැටහිමක් නැහැ මාද මාධව මහත්තයා. මේ ජයන්ත මහත්තයට යොවෙන්න පුළුවන්ද ඒ පිළිබඳව මම චූට්ටක් විස්තර කරලා ජයන්ත මහත්තයට ඒකට එකතු කරන්න. මේ මම හිතන්නේ චන්ද්‍රා පිරිස් මහත්මිය මම දන්න විදිහට අපි හැමෝම මේ භාවනාවේ යන කට්ටිය අපිට හැමෝම හැමදේම අපිට විස්තර කරන්න අමාරුයි. මේ අපි දන්නේ නැහැ ඇත්තටම අර පද්මසිරි මහත්මිය බොහොම නිහතමානීව ඒක මේ ඒ වගේ උත්තරයක් දුන්නා. අපි බොහොම අගේ කරනවන්නේ වගේ දන්න විදිහක් දන්නේ නැහැ. මම මේ භාවනා කළා නැහැ, මට යාදාස් හසන් නැහැ කියන එක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඔතන මට තේරෙන විදිහට එතන වෙන්නේ මොකද මේ විඥාණය කියන එක. දැන් මේ මේකත් මේ කියන්නේ මටම මම කියා ගන්නවා. මම භාවනා කරන විදිය මෙන්න මෙහෙමයි. විඥාණය නොතකින් නොතෝමකින් කියලා. මොකද මේ පංච උපාදාන මේ ශරීරය අපිමයි හදාගත්තේ. මේ අපි හදාගත්ත ශරීරය අපි යම් යම් දේවල් වලට ආශ කරලා මේ කරගන්නේ. මෙන්න මේ විඥානය පවා අපි නොදකින් නොදොමකින් කියලා කිව්වට අපි ඒක භාවනාවේදී හිම කරාට මේ විඥානය සතුරෙක් නෙවෙයි. ඇත්තටම විඥානය සතුරෙක් කියන්නේ මේ වැරදි විදිහට වටහා ගන්න එපා. දෙපැත්තක වෙන බීයක් වගේ හැම වෙලෙම මේ විඥානය ඇත්තටම හදන්නේ ඔයාව සතුට කරන්න. මෙයා ඔයාට තියෙන අවිද්‍යාව නිසා අපි ඇයි එක එක දේවල් කරන්නේ, ඇයි වේදනාවල් පස්සේ යන්නේ, ඇයි මේ සංඥාවල් පස්සේ යන්නේ, ඇයි රස අපි උදාහරණයකට ගමු මේ රස තෘෂ්ණාවනේ උතන කතා කරේ. රස තෘෂ්ණාව මේ පැණි රස කියන එක මට අවිද්‍යාවක් විදිහට මට ගැබ් වෙලා තියෙන නිසා විඥාණය හැම වෙලේම හදනවා මෙන්න මේ පැණි රස කියන එක මම ආසයි. මේ පැණි රසට මම දැන් ආස නැති වුණාට ඉස්සර මට ආසාවක් අනුසය ධර්මයක් විදිහට මේක ගැබ් වෙලා තිබුණා. ඒ අනුසය ධර්මය සතුටු කරන්න තමයි අර විඥාණය මේක කරන්න බලන්න හොඳට ඒ චන්ද්‍රපිරිස් මහත්මිය හොඳට කිව්වා. මෙන්න මේ විඥාණය Tamanට මේක ලැබෙනකන් අපිට මේක හැම වෙලෙම වෙනම ඕනම දෙයක් බලන්න අපි හිතුවට අපි මේක ගණන් ගන්නේ නැහැ කියලා ඒක ඇටි හිතේ මේක මේවල කියලා ඒක ඇචීව් කරපුවොත් මම අපිට බොහෝම සැහැල්ලුවක් දැනෙනවා. ඔන්න ඕකම තමයි උතන වෙන්නේ. ඒකම ඇත්තටම භාවනා අරමුණක් විදියට ගන්න මම ආරාධනා කරනවා. මෙන්න මේ අංශය ධර්මය මට තාමත් තියෙනවා. මම තාම බැලුවාට මට දැන් එපා වුණාට. මොකද මගේ ටේස්ට් බඩ් කියපු නිසා හෝ මට යම් යම් රෝග තත්ත්වයන් තිබුණ නිසා හෝ මගේ සෞඛ්‍ය තත්ත්වය මේ මට දැන් කොහොම හරි මේක යටපත් වෙලා තියෙන්නේ. හැබැයි ඒක නිට්ටවටම සුව වෙලා නැහැ. මට පෙරසට තාමත් ආසයි, මගේ විඥානය තාමත් මාව සැටිස්ෆයි කරන්න හදනවා. අන්න ඒ ඔස්සේ ඔබ තුමිය භාවනා කරන්න මං හිතන්නේ එතනින් ඔය රස පිළිබඳව තියෙන ඇලීම. මේකෙන් කියන්නේ මම පෙන්රහ නොකාම ඉන්න නොදකින් නොදොමකින් කියන එක. ඒ කියන්නේ මම මේ හදාගත්ත ශරීරයේ යැපීම පිණිස පමණයි මම මේක ගන්න කියන එක බොහොම වැදගත්. මම හිතන ජයන්ත මහත්තයට මම අවස්ථාව දෙනවා තව මොන හරි එකතු කරන්න. සම්මා සම්බුද්ධ සර්. අවතරන් සර්ණා මාද මහත්තයා, මම හිතන්නේ චන්ද්‍රපිරිස් මහත්මියගේ ප්‍රශ්නය අපි හැමෝටම යම් යම් දේවල් වලින් යම් යම් කුරුදු කෙරෙහි එන ප්‍රශ්නයක් වෙනවා. ඔතනදි තව දෙයක් අපිට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඇතැම් රහතුන් වහන්සේලාගේ යම් යම් පුරුදු පවා ගැන බාහිරින් ඉන්න කිරිස් එක එක මට්ටමේ දෝෂාරෝපණ දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා, මට නම් මතක නැහැ, රහතන් වහන්සේ කෙනෙක් ඒ අර වසලවාදයෙන් කතා කරනවා කියලා. මෙච්චර කතා කරන්නේ වසලයා කියලා. වසලය මෙහෙව කියලා වගේ තමයි කතා කරනවා කියන්නේ. වසලවාදයෙන් කතා කරනවා කියලා බොහොම හිටවුල් වලට පුසත්ජන අයපත් වුණා කියලා. ඒ වගේම සමහරලාට සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා ගොඩාක් ආහාර පාන වළඳන ස්වාමීන් වහන්සේලා. ඒ ගැනත් බුදුරජාණන් වහන්සේට යම් යම් පැමිණිලි කරලා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේකට කලබල වෙන්න එපා. මේ ස්වාමීන් වහන්සේ පෙර බවවලදී බොහෝ ගානකම ඇතෙක් හැටියට ඉපදිලා ගැන ප්‍රතිසන්දී ලැබුව කෙනෙක්. ඒක නිසා ඒ සංසාර පුරුදු ඇතැම් විට අපි හැමෝටම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවට කියනවා වාසනා ක්ලේශ කියලා. දැන් බුදුහාමුදුරන්ට විතරයි වාසනා කෙලෙස් නැත්තේ. බුදු වුණාට පස්සේ සියලුම අර පැරණි තිබ්බ පෙරාස්මෝල තිබිච්ච සියලුම පුරුදු නැති වෙනවා. ඒ කියන්නේ පුරුදු නැතිවා කියන්නේ නරක පුරුද්දක් තිබ්බනම් ඒ පුරුදු එන්නේ නැහැ. ඒක තමයි වාසනා කෙලෙස් නැති වෙනවා කියලා කියන්නේ. නමුත් අපිට වාසනා කෙලෙස්ත් තියෙන්න පුළුවන්. එතකොට ඒක එක පැත්තක් හිතන්න. ඒකින්ද සමහර පුරුදු කරෙහි අපි ඕනට වඩා පසුතැවිලි වීමෙන් වලකින් ඒක එක ක්‍රමයක් වෙනවා. හැබැයි යම් කිසි දෙයක් වැරදියට අපි කරනවා නම් ඒක හදාගන්න අපි දැන් උත්සාහයකුත් කළ යුතුයි. මේක අපේ සංසාර පුරුද්ද කියලා ඒ පැත්තටම යවන්න දෙනවා නම් ඒක අයෝනිසෝමනසිකාරයක් වෙනවා. ඒක නිසා අනිත් එක තමයි දැන් හුඟක් වෙලාවට මේ කමඨහන් දෙන කමඨහන් සුද්ධ කරන ස්වාමීන් වහන්සේලා කියන දේක් තමයි එක අවස්ථාවකදී තමන්ට ලැබෙන අත්දැකීම බාර ගන්න එපා කියලා. يعني යම් කිසි වෙලාවක යම් කිසි දැනුමක් නැත්නම් අවබෝධයක් නැත්නම් අත්දැකීමක් මේ භාවනාව තුළින් ආවනම් නැවත නැවත මේ භාවනාව වඩන්න. නැවත නැවත මේ භාවනාව වඩනකොට ඒ අත්දැකීමම නැවත නැවත එනවනම් ඒකවල තමයි ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ. එහෙම නැත්නම් අහම්බක් වෙන්න පුළුවන්. අහම්බෙන් සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒකට යෙදෙන වෙනත් කාරණා එදා දවසේ කාපු බීපේව එහෙමත් නැත්නම් තමන්ගේ ශරීර සෞඛ්‍ය හේතු වෙලා ඒ අත්දැකීම් එක එක දවස්වලට එන්න පුළුවන්. නමුත් මේ එකම අත්දැකීමක් නිතර එනවා නම් එයාට තේරෙනවා මේ අවශ්‍ය අසුබිම මේ ආකාරයෙන් කියනකොට මන්න මේ දේවල් කරෙහි මම හිත යොමු කරනකොට මේ ප්‍රතිඵලය එනවා කියන අවබෝධයකට එන්න පුළුවන්. ඒකෝට විතරක් පිළිගන්න කියනවා. නැත්නම් ඉඳලා හිටලා Tamanට දැනෙන එක එකපාර ගන්න එපා කියනවා. ඒක වෙනත් හේතුන් නිසා එන්න පුළුවන්. ඒ හේතු දිගටම එකතු වෙනකොට ඒ ප්‍රතිඵලෙම ලැබෙනවා නම් තව තවත් අත්දැකීම් තුලින් ඒකට ගැන නිශ්චයක් කරන්න කියලා. මම හිතනවා මේ කොටස් ටිකත් ප්‍රයෝගී වෙයි ප්‍රශ්නයට කියලා පිළිතුරක් හැදෙයි කියලා හිතනවා සර්. බොහොම තේරුම් ගන්නයි. බොහොම පිං මම හිතන්නේ අපේ කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මම බොහොම කරුණාවෙන් අපි ඉස්සෙල්ලාම මේ මම හැමදාම කියනවා වගේ මේ බොහොම හරිම සතුටුයි. මම උදේ පාන්දර පහමාරට මේ නැගිටලා තමයි මේ පහර නැගිටලා තමයි මේ ධර්ම සාකච්ඡා සහභාගී වෙන්නේ. එච්චරට ඇත්තම උනන්දුවකින් උද්යෝගයෙන් හැමදෙනාම මේ විවිධ රටවල් ඉඳන් මේකට සහභාගී වෙනවා. ඒක නිසා අපි හැමෝම යම් යම් දේවල් එකතු කරනවා, යම් යම් දේවල් අපි අරගෙන යනවා. ඒ වගේම ඔබ හැම දිනම ප්‍රශ්නයකින් හෝ අදහසකින් හෝ හැම වෙලේම මේකට උදව්වක් උපකාරයක්. ප්‍රශ්න හැම ප්‍රශ්න මොඩ ප්‍රශ්න නෙමෙයි, බය වෙන්න එපා. තමන්ට තියෙන තමන්ගේ භාවනාව මේකේ කරන්න, මේ සාකච්ඡාව කරන්න මූලික අරමුණ වෙන්නේ තම තමන්ගේ එදිනෙදා භාවනා ජීවිතය දිනු කරගන්න එක අරමුණක් හරි එකතු කර ගැනීමයි. අනෙක් කට්ටිය භාවනා කරන විදිය, තමන්ගේ වැඩි දියුණු වෙච්ච කට්ටියගෙන් යම් දෙයක් ඉගෙන ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පසුබට වෙන්න එපා. අවස්ථාවක් අරගෙන තමන්ගේ ප්‍රශ්නය, තමන්ගේ තියෙන භාවනාවේ දියුණුව යන විදියට මේ සහජතාවට සහභාගී වෙන්න, මේ නම නොකියුවට මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉදිරියට ඇවිල්ලා ඒ මේ පෙළෙන ප්‍රශ්නය විසඳ ගන්න මේ භාවනා මණ්ඩපය අවස්ථාවක් කරගන්න කියලා මම හැමෝටම ඉතාම කරුණාවෙන් ආරාධනා කරනවා. මම දැන් එහෙනම් ජයන්ත මහත්තයට යොමු වෙනනම් ජයන්ත මහත්තය අපේ ඔක්කොටම පින් දීලා මේ ඉතිරි වගේම දලුවත් මහත්තයගේ ඒ රෝගී තත්ත්වය හැකියිමනින් යටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් පතන්න අවබෝධයකින් නිවන් අවබෝධය ලබා ගැනීමට එතුමාට මේ පිනම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම ජයන්ත මහත්තයට යොමු වෙනවා. ආද මේ සාකච්ඡාව නිමා කිරීම පිළි එකතු කරගෙන ඒ වගේම හරි දැන් ඔස්සේ මේ සාකච්ඡාව මෙහෙවීම ගැන ඒ වගේම ඇත්තටම ඔබතුමා කිව්වා වගේ දරුවත් මහත්මයා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ 20කට ආසන්න හෝ අධික කාලයක් පුරාම මේ මහා සේවයක් කරමින් අපි හැම දිනම ධර්ම මණ්ඩපයක ගෙනෙමින් සතියේ දින කිහිපයක්ම මේ ආකාරයෙන් අපේ සිත් සතන් මේ ධර්ම කෙරෙහි යොමු කරවමින් අපේ ධර්ම උද්‍යෝගය වැඩි කරවමින් ඒ වගේම ප්‍රතිපදාවකට යොමු කරවීමේ අදහසකින් ඒ සහයෝගය දීමට මේ වගේ ධර්ම සාකච්ඡා නොයෙකුත් ප්‍රමාණයන් කරමින් අපිට දිරිමත් කරනවා. ඒ වගේම අපිට සත්‍යජිතමා වැනි කල්යාණ මිත්‍රයන් අහමුකර දීලා මොනගස්සවල අපේ යම් ධර්ම කාරණා වලට ධර්ම ගැටළු වලට විසඳුම් ලබාගෙන මේ ධර්මයේ තව තවත් පැහැදිලි කර ගැනීමට ඔබ හෝසෙන්න අපිට උපකාරී වෙනවා. ඒ අනුග්‍රහය ඔබතුමාගෙන් නිරතුරුවම ලැබෙනවා දවස් මාසනා. ඉතින් ඒ සියලුම අපි ඒ ගුණයන් ඉතාමත් මාගේ කරනවා. ඒකට කෘතගුණයක් හැටියට අපිට කරන්න තියෙන එකම දේ තමයි අපි ක්‍රැෂ් කරගන්න සියලුම කුසල් ඔබතුමාට අනුමෝදන් කරවීම. ඒ අනුමෝදනාවෙන් ඒ කුසල් බලයෙන් ත්‍රිවිධ රත්නයේ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයක් ඔබතුමාට ලැබේවා. සියලු ලෙඩ රෝගයකින් පෙළෙන ආකාරයක් අපිට සඳහන් වුණා. ඒ සියලු ලෙඩ රෝගවලින් නිදහස් වෙලා ඉතාමත්ම සුවසේ මේ ධර්ම අවබෝධය කර ගැනීමට සුඛ ප්‍රතිපදා සිප්පා විඤ්ඤාවෙන් ධර්ම ඥානෙ ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම ඒ දූ දරුවන්ටත් ඔබගේ දාබර බෙන්දටත් අපි ඒ ප්‍රාර්ථනේ ඒ ආකාරයෙන්ම ගෙනෙනවා. ඒ වගේම අද සත්‍යතුමා අපිට ඉතාමත්ම කරුණාවෙන් ධර්ම කටයුතු කාරණා ඉදිරිපත් කරා. එතුමාටත් එතුමා ප්‍රාර්ථනා කරන පොදියකින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාද